2014 වසරේ 5 මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. අප්‍රමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්‍රමත්තා නමියන්ති යේ ප්‍රමත්තා යතමතා. අප්‍රමාදී මිනිස්සයෝ මේ යන්නේ නැහැ. ප්‍රමාද අය ජීවත් වුණත් මලවුන් වැනි. බොහොම ලස්සන දේශනාවක්. ජීවත් වුණත් මලවුන් වැනි අයගේ නැකිටලා අමරණීයත්වයට පත් වෙන්න, නොමරෙන මිනිසුන් බවට පත් වෙන්න ඔබට පුළුවන්. අපි ඔක්කොම මැරෙනවයි කියන සංකල්පේ ඉන්න අපිට නොමරෙන ඥානයකට, මානසිකත්වයකට, ගුණයකට අපි හැම දිනාටම පාත්‍ර වීමේ හැකියාව ලැබෙනවා. එතනට අපේ ජීවිතය පරිවර්තනය වී යුතුයි, පෙරලා ගත යුතුයි. කොහොමද මේ ජීවිතේ පෙරලා ගන්න කියන සාකච්ඡාව තමයි අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව. ඒකට අවශ්‍ය කරන්නේ ආත්ම අවබෝධය. ආත්ම අවබෝධය කියලා හිතුවාම බොහෝ දෙනා හිතන්නේ අසුභවාදී විදියට මේ ජීවිතය දිහා බලලා කෙලෙස් දුරු කරන්න පුළුවන් කියලා, ආසාවල් නැති කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. සමස්ත මානසික ක්‍රියාකාරකම් පද්ධතියම මනාව හඳුනා ගන්න ඕන. එසේ හඳුනා ගැනීමෙන් අපිට හැකියාව ලැබෙන්න ඕන. ඒ දුක හට ගන්න ආකාරය, ගැටලු පවතින තැන ආදී කොට ඇති කරුණු කාරණා වටහාගෙන ඒ නිදහස් වෙන්න, ඒ දුකින් අත් මිදෙන්නට ඥානණය වඩන්න ඕන. මනස පාලනය කරන්න පුළුවන්, මෙහෙයවන්න පුළුවන් සචිත්ත පරියෝධපණං, මනාව සිත දමණය කරන්න පුළුවන් එකම සත්වයා මේ මිනිසයා. ඒ නිසා මේ මිනිසයාට ලොකු වගකීමක් තියෙනවා මේ ලබාගත් අවුරුදු 100ක උපරිමයකට යටත්ව ජීවත් වන ජීවිතය තුළ. අපි ක්‍රමානුකූලව මොහොතින් මොහොත අධ්‍යයනය කරමු අපේ මනස. මුලින්ම කල්පනා කරලා බලන්න, මේ දක්වාම ඔබ පාලනය කරන, ඔබ ජීවත් වන, ඔබේ නිවහන වෙනි ඔබේ මනස තුල මෙතෙක් කාලයක් පැවති මානසික ස්වභාවයන් පිළිබඳව කල්පනා කරලා බලන්න. ජීවිතේට පැමිණි කලකිරීම ප්‍රමාණය කොපමණද? ඒ වගේම උද්වේගකාරී තරහ කේන්ති ආපු ප්‍රමාණය කොපමණද? අය බිය තැති ගැනීම ඇති වෙච්ච අවස්ථාවල් කොපමණද? නෑසින් කඳුළු වැටෙනකන් දුකින් වෙලී ගිය අවස්ථා කොපමණද? නෑසින් කඳුළු වැටෙනකන් සතුටු වුණු අවස්ථා කොපමණද? ඒ සියලු ස්වභාවයන් මේ මොහොතේ තිබෙනවාද? තව ඉදිරියටත් මේ මනස පවතින්නේ කුමන පරිසරයක් පදනමක් යටතේද? ආදී කොට ඇති කරුණු පිළිබඳව තමන්ම විශ්ලේෂණය කරන්න විනාඩි 2ක් වගේ සුළු කාලයක්. හොඳයි, සාදු. ඒ ඔබ බැලුවේ ඔබම රැස් කරන ලද අතීතය සහ අනාගතය වර්තමානයේ කියන කාලත්‍රයේ මානසික ස්වභාවය පිළිබඳව. මා විසින් සිතන ලද, පතන ලද, කරන ලද සුභ අසුභ සැප දුක කරුණු පිළිබඳව අටලෝ දහම පිළිබඳව නිතරම ඔබ විමසිය යුතු කාරණේ වන්නේ කවුද මේ දුක් වන්නේ? කවුද මේ සතුටු වන්නේ? කවුද මේ බය වන්නේ? දවසේ වාර ගණනාවක් වැඩිපුර කතා කරන වචනය මම මාගේ. මම මාගේ යයි කිව හැක්කේ කුමන කාරණයකටද? මම මාගේ යයි ඇඟිල්ල දිගු කරලා පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් අප තුලින් එළියට අරගෙන පෙන්වන්න පුළුවන් කාරණයක්, සාධකයක්, හේතුවක් අපි ළඟ තියනවද? කියන පරේක්ෂණය කරන්න ඕන. මම යයි ආමන්ත්‍රණය කරන ඒ සංකේතාත්මක ධර්මය ඔබට විවෘත කරලා පෙන්වන්න පුළුවන්ද? ඔබගින්ම විමසිය යුතු කාරණයක්. ඒ පිළිබඳවත් විමසන්න ටික වෙලාවක් මේ මම කියන සංකේතය අරගෙන කාට හරි පෙන්වන්න පුළුවන්ද? මෙන්න මම. මෙන්න මේ කොටසට තමයි මම කියලා කියන්නේ. මේ ඉන්නේ මම. ඒ පිළිබඳව ඔබ ආධ්‍යාත්මික ගවේෂණයක් කරන්න. මම කියන කොටස කෙනෙකුට විවෘත කර පෙන්වන්න පුළුවන්ද කෙසේද කියලා බලන්න. සංකල්පයකට එන්නේ නැතුව ඇත්තටම තමන්ගේ මම කියන කෙනා කොහොමද හඳුන්වලා දෙන්න පුළුවන්? හොඳයි, සාදු. සාමාන්‍ය විදිහට මමත්වයේ පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. මම කියා කෙනෙක් සාමාන්‍ය පුහුදුන් කෙනෙක් ආමන්ත්‍රණය කරන්නේ දෘෂ්ටියකට. එහෙමත් නැත්නම් කායික ස්වરૂපයකට. එහෙමත් නැත්නම් අනුන්ගේ දේවල් ටිකට මමේ, මාගේ, මගේ ආත්මයයි කල්පනා කරනවා. තමන්ගේ නොවන දේවල් ටිකක් තමයි තමන් අඳුන්වලා දෙන්නේ මේ මම. දැන් අපි ශරීරය අඳුන්වලා දුන්නොත් මේ මම කියලා, මේ ශරීරය තුල තියෙන්නේ සතර මහා භූත ධර්මය. මේ පෘථිවි ධර්මතාවයන් තමයි මේ ශරීරය තුල තියෙන්නේ. ඉතින් මේක පෙන පිටක් වගේ එහි මෙහි දුවලා පැනලා ආයි මේ පොළවේ පස් බවට පත් වෙනවා. ඉතින් මගේ නොවන ශරීරයක් මම මගේ කියලා අඳුන්වලා දෙනවා. එහෙමත් නැත්නම් අපි මේ ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රයන් හයෙන් ගතිපු එක් එක් මතකයන්, එක් එක් දෘෂ්ටීන් ටික, මේ දෘෂ්ටීන් ටික මගේ කියලා හඳුන්වලා දෙනවා. හැබැයි මේ දෘෂ්ටීන් ටික බෙදලා හදලා දුන්නහමත්, ඒ වගේම මේ ශරීර ධාතුන් කොටස් ටික බෙදලා හදලා දුන්නහමත් මම කියලා කෙනෙක් නැහැ. හරියට වාහනයක තියෙන කෑලි කෑලි ටික ගලවලා දැම්මට පස්සේ එතන කාර් එකක් නැහැ, වෑන් එකක් නැහැ, බස් එකක් නැහැ. ඒ වගේ මේ කොටස් ටික ඈඩ් කළාට පස්සේ අපි ළඟ මේ සංස්කාරක වශයෙන් සකස ගන්න ලද අවිජ්ජා පත්‍යා සංඛාරා කියන ගුණයෙන් අවිද්‍යාත්මකව සකස ගන්න ස්වභාවය අපි ඒව වෙන්වෙන් වශයෙන් විද්‍යාත්මකව වෙන් කළාට පස්සේ මෙතන මමෙක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන්න ඕන දෙයක්. අවිද්‍යාත්මකව ඒ මම සකස ගන්න තුරුම අපිට මමත්වයේ තියෙනවා. ඒක හරියට වීදුරු කැබැල්ලකට මැණික් ගලයි කියලා රැවටුණා වගේ. නොදිනපු ටිකට් එකකට දිනුවයි කියලා හිතනවා වගේ. ඒ වගේ රැවටීමක් තමයි, මුලාවක් තමයි අවිද්‍යා අන්ධකාරය තුළ මිනිස්යාට ඇතිවන්නේ. ඒ අවිද්‍යාව අන්ධකාරය පුදුමාකාර විදියේ ප්‍රබල ඝනත්වයකින් යුක්තයි. ඒ අවිද්‍යාව අන්ධකාරයේ තුල සිට එකතු කරන මනෝමය සංස්කාර ධර්ම ඊටාම රළුයි. පුතඤ්ජන සිතේ සිතුවිලි ඊටාම රළුයි. ඒ රළුභාවය නිසාම ඒ මනස අපාගාමීත්වයට පත් වෙන්න තියෙන අවකාශය බොහෝමයි. මෘදු භව අනතිමානී භව ඇති වෙන්නේ නැහැ. කොච්චර අනතිමානී භව කියන එක ඇති කරගන්න උත්සාහ කළත් බිම වාඩි වෙලා සිටියත් එහෙම නැත්නම් ඊටාම අල්පේජ මොකුවත් නැතුව සිටියත් එහෙම අනතිමානී භවක් ඇති වෙන්නේ නැහැ. ඒක තවත් ආකාරයක මාන්නයක් බවට පත් වෙනවා. සමහරලාට සීලය ආයි මාන්නයක් බවට පත් වෙනවා. සමහරලාට දානය අනිත් පැත්තට මාන්නයක් බවට පත් වෙනවා. නිහතමානී බව තවත් පැත්තකින් මාන්නයක් බවට පත් වෙනවා. ඉවසීම තවත් පැත්තකින් මාන්නයක් බවට පත් වෙනවා. එහෙමනම් ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට එයාට අවශ්‍ය කරන්නේ නැහැ නිහතමානී වෙන්න. එයාට අවශ්‍ය කරන්නේ නැහැ මොනම ආකාරයකින්වත් පුජ්‍යල ස්වરૂපයක් ගන්න. ඒ නිසා මොනම ආකාරයකවත් ගුණයක් නැති කෙනෙක්, අගුණයක් නැති කෙනෙක්, අගුණයයි ගුණයයි කියන මේ ගුණාංග දෙකම නැති කෙනෙක් තමයි මේ පුජ්‍යලත්වයෙන් තොර තැනැත්තා කියලා කියන්නේ. හැම මොහොතකම අපි කෙනෙක් වෙන්න බැලුවා. උගත් කෙනෙක් වෙන්න, හරි කෙනෙක් වෙන්න, ලස්සන කෙනෙක් වෙන්න, පෝසත් කෙනෙක් වෙන්න, නිහතමානී කෙනෙක් වෙන්න, නොයෙකුත් නොයෙකුත් විදිහේ කෙනෙක් බවට පත් වෙන්න ඕන මම කියලා උත්සාහ කරනවා. ඇයි ජීවිතේ කෙනෙක් උත්සාහ කරන්නේ නැත්තේ මම කිසිවෙක් නොවෙන්න? මම මේ උත්සාහ කරන්නේ කිසිවෙක් නොවෙන්න. ඇත්තෙන්ම ඔබ මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න ඕන කෙනෙක් වන්නට නොවේ, කිසිවෙක් නොවන්නට. ඔබ කෙනෙක් වෙවි ආපු අවස්ථා ගොඩක් තියෙනවනේ. ඔබ කාලයක් ශිෂ්‍යෙක් වුණා, කාලයක් ඔබ ගුරුවරයෙක් වුණා, කාලයක් ඔබ මවක් වුණා, කාලයක් ඔබ පියෙක් වුණා. මේ කෙනෙක් ශිෂ්‍යෙක් හැටියට ඒ කාලේ කෙනෙක් හිටියා. එයාම ගුරුවරයෙක් බවට පත් වුණාට පස්සෙ එයා ගුරු කෙනෙක් බවට පත් වුණා. ඒ ගුරු කෙනාම පිය කෙනෙක් බවට පත් වුණා, මව් කෙනෙක් බවට පත් වුණා. ඊට පස්සේ එයා වැඩිහිටියෙක් කියන කෙනෙක් බවට පත් වුණා. හැමදාම කෙනෙක්, කාලයක් සැර කෙනෙක් බවට පත් වුණා, කාලයක් ඉවසන කෙනෙක් බවට පත් වුණා, තව කාලයක් ගුණගරුක කෙනෙක් බවට පත් වුණා. එහෙම ජීවිතේ අපි කෙනෙක් බවට පත් වුණා. ඇයි අපිට බැරිද කිසිවෙක් නොවෙන්න? සක්කාය දිට්ඨිය සකස් කරගන්නා ලද දේ තුල ලැබෙන නාමය දෘෂ්ටිය. හරියට යතාහි අංග සම්භාරා හෝති සද්ධෝ රතෝ විති. අංග සම්භාරයේ එකතු වෙනකොට රතය කියන නාමය හම්බ වෙනවා. දැන් බලන්න යකඩ ලෝහ ටිකක් නිතින ওই වාහනයක. ඇත්ත වශයෙන්ම මේ ලෝහ ටික දියරයක් හැටියට ගලාගෙන යන මොහොතේදී අපි කවදාවත් ඌකට යකඩ කෑල්ලේ කියලාවත් කිව්වේ නැහැ. ඊට පස්සේ එක එක හැඩයට එක එක විදියට මේ යකඩ කෑලි නිර්මාණය කළා. ඒ යකඩ කෑලි නිර්මාණය කරලා ඊළඟට ඒ යකඩ කෑලි ඇනවලින් එකට එකට එකට එකට සවි කළා. සවි කළාට පස්සේ ඒක බස් එකක්, වෑන් එකක්, කාර් එකක්, ජිප් එකක් බවට පත් වුණා. ඇත්ත වශයෙන්ම මෙය තිබුණේ මුලින්ම ලෝහමය දියරයක් හැටියට තිබුණා. ඔය විදියට ගැඹුරින් හොයාගෙන ගියාම මේ විශ්වයේ සැකස්ම සැකසුනේ කුඩා වාෂ්පයකින් වගේ දෙයකින් කියලා අපි කවුරුත් දන්න කාරණයක්, විද්‍යාවත් කියන කාරණයක්. ඒ වාෂ්ප ශක්තියින් ටිකක් එකතු වෙලා තමයි මේ වායු ශක්තියින් සංඝටනය වෙමින් මේ ඝනීභවනය ඇති වුනේ. ඒ වගේම තමයි අපේ චිත්තසංතානය තුලත් ඇති වෙන්නේ කිසිවක් නැති තැනින් කිසිවක් ඇති තැනට. ඒ ඇති තැනින් තව තවත් දේ ඇති තැනට. ඒ ඇති තැනින් තව තවත් ඇති තැනට මේ සංඥාවල් නිර්මාණය හා ප්‍රතිනිර්මාණය වෙනවා. කම්පන වේගයන් තුල තවත් කම්පන වේගයන් හට ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඒක ස්වභාවික ශක්තියක්. දැන් බලන්න මහා පෘථුවිය කැරකි කැරකි සූර්යයා වටා ගමන් කරනවා. කවුරුවත් විසින් කරකවනවද? නෑ, පුදුමාකාර බල ශක්තියක්. ඒ වගේම මේ සූර්යාට ආකර්ෂණය වෙමින් සූර්යයා වටා කැරකෙනවා. පුදුම ශක්ති කදම්බයක්. මෙහි සත්වයේ, පුජ්‍යලයේ, දෙවියෙක් කවුරුත් නැහැ. කෙනෙක් නැහැ. ස්වභාව ශක්තියක්. ඒ වගේම මේ මනෝ කියන ස්වභාවය තුලත් මේ ග්‍රහලෝක හයක් වටේට කැරකිනවා. මම කියන සූර්යා මැද ග්‍රහලෝක හයක් වටේට කැරිරෙනවා. මොනවද ඒ ග්‍රහලෝකවල නම? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ සඩායතන මමත්වයේ වටේම කැරකි කැරකි කැරකි කැරකි තියෙනවා. ඒ ඉන්ද්‍රියන් ආකර්ෂණීයකව පවතින්නේ මමත්වයේ කියන හිරු මණ්ඩලට. මමත්වයේ කියන හිරු මණ්ඩලට තමයි ආකර්ෂණීයව පවතින්නේ. එතකොට මමත්වයේ කියන හිරු මණ්ඩලත් අවිද්‍යාවක්, අර ග්‍රහලෝක හයත් අවිද්‍යාවක්. ඒ අවිද්‍යාවන් සියල්ලම ඒක රාශිය වුණාට පස්සේ කියනවා මම වෙමි. මගේ වෙමි. මගේ ආත්මය වෙමි. මගේ සංකල්පය, අදහස වෙමි කියලා හිතනවා. එසේ සිටීමෙන් ඇතිවන්නේ කවරක්ද? මානසික වේදනා, සංවේග, සන්තාප, දුක් සමුදායක් හටගන්න. ලයි අත තබාගෙන අඬනෝ, වැළපෙනෝ, දුක් වෙනෝ. ඔළුවේ හිසේ අත තබාගෙන දුක් වෙනෝ, කම්පාවටපත් වෙනෝ. ඇයි? මම වෙමි. ඒක තමයි ස්වરૂපය. මනෝමය, මා විසින් මවා ගන්නා ලද දේවල්. හැම දෙයක්ම ශරීරය, ඥාති හිතවතුන්, දීපල ඉඩකඩම්, යාන වාහන, ලෝක සම්මුතියක් අනුව මගේ වෙමියයි මවා ගන්නා ආකාරය. එහෙමයි මේ මම කියන කෙනා සැකසීලා තියෙන්නේ. නැත්තම් මෙතන මමෙක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. තමා තුල මමත්වයේ තියෙනවා නම් ඒ මමත්වයේ පළවා හැරිය යුතුයි. පළවා හැරීමට මමත්වය ඉවත් වන ආකාරයට චින්තනය කරගත යුතුයි. ඥානනය කරගත යුතුයි. දෘෂ්ටිපේ කරගත යුතුයි. සංකල්පනය කරගත යුතුයි මමත්වයේ දුරවන ආකාරයට, පලා යන ආකාරයට. මඤ්ඤමානෝකෝ භික්ඛු බද්ධෝ මාරස්ස. මමත්වයේ ස්වરૂපයෙන් කෙනෙක් බලනවා නම් එයා බැඳෙන්නේ මාරයාට. දැන් කොහොමද බලමු මමත්වයෙන් දෙයක් දිහා බලන්නේ කියලා. රූපයක් දිහා බලනෝ ඇහෙන්. ශබ්දයක් දිහා බලනෝ, ශබ්දයක් දිහා බලනෝ කණේ. එහෙම නැත්නම් නාසයෙන් ගඳ සුවඳ දිහා, දිවෙන් රස රස දිහා, ගතින් ස්පර්ශ වෙන සෑම දෙයක්ම දිහා බලමින් මනසට රැස් කර ගන්නෝ. ඊළඟට ඒව මම වශයෙන් උපාදානය කර ගන්නෝ. උපදවා ආධානය කරනෝ. ධානය එහෙනම් අතහරින්නේ නැතුව අල්ල ගන්නෝ. ආධානය කරනෝ ඒ කියන්නේ අතහරින්නේ අල්ලගත්තා. කොහොමද? මෙහිමයි මේ දේ, මෙහිමයි. ඒ ආධානය කරගන්නේ කොහොමද? අවිජ්ජා පත්‍ය, අවිද්‍යාත්මක නුවණ නිසා, විමසුම් බුද්ධියක් නැති නිසා. දැන් ආගමක් මොනවා හරි කියලා දුන්නාම මිනිස්සු ඒ ආගම අල්ලගන්නේ නැද්ද? අල්ලගන්නවා. ඇයි? විමසුම් බුද්ධියක් නැහැ. දෙයියෙක් ඉන්නවා කිව්වොත් ඉන්නවා, යකෙක් ඉන්නවා කිව්වොත් ඉන්නවා, බ්‍රහ්මෙක් ඉන්නවා කිව්වොත් ඉන්නවා, සක්‍ර දෙවියෙක් ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ, උපතක් තියනවා කිව්වොත් තියනවා, නැහැ කිව්වොත් නැහැ. ඒ හැම දෙයක්ම අවිජ්ජා පත්‍ය කියන විදියට මිනිස්සුන්ගේ ඔළුවේ රැඳෙනවා. ඒ නිසා විමසුන් බුද්ධියක් ඇති මිනිස්සු ලෝකේ හරීම අඩුයි. කියන දේ විමසන බලන මිනිස්සු බොහෝම අඩුයි. කියන දේම ආධානය කරගන්නවා, අල්ලගන්නවා, ග්‍රහණය කරගන්නවා. ඒ නිසා ඒවා ඔස්සේ ලැබෙන පීඩා දුක් ගැහැට බොහෝම විඳිය යුතුයි. ඒ නිසා ආධානය නොකොට අතහරීමට පුළුවන්කම තියෙන්න ඕන. අමඤ්ඤමානෝකෝ භික්ඛු බද්දෝ මුත්තෝ පාපිමතෝති. මමත්වෙන් තොරව කල්පනා කරන්න ගියොත් එයා නිදහස් වෙන්නේ මායාවෙන්. කොහොමද මේ මමත්වෙන් තොරව කල්පනා කරන්නේ? මමත්වයේ ඔසවා තබන්න, මමත්වයේ හැඩගස්වන්න, මමත්වයේ ඒකාග්‍ර කරන්න, මමත්වයේ මොනම ආකාරයකින්වත් වඩන්න නෙමෙයි, මමත්වයේ කිසිසේත්ම ඇති නොවන ආකාරයට නුවණ මෙහෙවන්න ඕන. කොහොමද මමත්වය දුරු වෙන ආකාරයට මෙහෙවන්නේ? සමහර අය හිතනවා මේ මමත්වය විඩාබර කළාම, එහෙම නැත්නම් පහලට දැම්මාම හරියනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ මමත්වය දුරු කරන්න පුළුවන් කියලා නිර්වචින් ඇවිදිනවා ඉන්දියාවේ මිනිස්සු. හරියන්නේ නැහැ. අලු ගොඩවල් වල ඉන්නවා බල්ලෝ වගේ නිහතමානී වෙලා. මමත්වේ නැතුව මමත්වේ දුරු කරන්න බෑ. මමත්වේ දුරු කරන්න ගඟින් පව් සෝදලා දාන දුරු කරන්න බෑ. සමහර අපේ බෞද්ධයොත් එහෙම ඉන්නෝ, මමත්වේ දුරු වෙන්න කියලා ඉවර වෙලා සමහරලාට වැසිකිලි කැසිකිලි සෝදනෝ ගිහිල්ලා ප්‍රසිද්ධ ස්ථානවල. එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මමත්වේ දුරු කරන එක. එහෙම නැයි ඉතින් නගර සභාවේ ඉන්න අයට ගොඩාක් මමත්වේ නැති වෙන්නේ පැයි. එහෙම මමත්වේ දුරු වෙන්නේ නැහැ. එහෙම ක්‍රියාවලියකින් දුරු වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි සොයාගත්තේ පින්නතුනි මේ අනුසෝතගාමී ප්‍රතිපදාව නැතුව පටිසෝතගාමී ප්‍රතිපදාව. සමස්ත මානසික ක්‍රියාවලියට ප්‍රතිවිරෝධයක් එල්ල කළා. ඒ ප්‍රතිවිරෝධය අපි කවුරුත් අඳුනන්නේ නැහැ. ඒක බොහොම ගැඹුරු ස්වභාවයක්. ධනාත්මක, ඍණාත්මක, අදිමාන, හීනමාන ඔය ඔක්කොම තියෙන්නේ අනුසෝතගාමී. ඒව මේ මානසික ස්වභාවයන් තුළ තිබෙන ලක්ෂණ. පිළිකුල, ප්‍රසාදය, අප්‍රසාදය මේ ඔක්කොම අනුසෝතගාමී. පටිසෝතගාමී කියලා කියන්නේ සමස්ත ප්‍රතිරෝධය. සමස්තයේ දිහා බැලුවාම එයට විරුද්ධ ගමනක් තමයි ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ගමන ඇස නැතුව කන නාසය දිව ශරීරය මන නැතුව ගමන ආරම්භ කරන්නේ. උන්වහන්සේගේ ගමන අපහාර පාරගතෝ, අපහාර පාරගතෝ, මාවතක් නැති මාවත දිගේ බුදුරජාණන් වහන්සේගේ ගමන ආරම්භ වෙන්නේ. එතකොට හිතෙන්න පුළුවන් මේක හරි අපබ්‍රංශ කතාවක්, මොකද්ද මේ මාවතක් නැති මාවතක් දිගේ යනවා කියන කතාව. ඒව පඬිත් වේදනියෝ බොහෝම ඥානවන්තයිට පමණක් තේරෙන කරුණු. සාමාන්‍ය ලද බොළඳ බුද්ධියක් තියෙන පුහුදුන් අයට ටිකක් තේරුම් ගන්න අමාරුයි. දැන් පාරක ගමන් කරන්නේ කෙනෙක්. පාරක් කියලා කියන්නේ සංඥාවක්. පාරක් කියන්නේ දිශාවකට වැටිච්ච එකක්. නමුත් මේ අපහාර කියන වචනයෙන් පෙන්눔 කරලා දෙන්නේ දිශාවකට යොමු වෙලා නැහැ. මේක නිසා නිවන දස දිශාවේ කොහෙවත් නැහැනේ. කොයි දිශාවේද තියෙන්නේ කියලා ඇහුවනේ. දස දිශාවේ කොහෙවත් නිවන නැහැ. ඒ නිසා අපහාරයි. ඒ වගේම සංඥාවක් මාර්ගයෙන් නෙමේ ගමන් කරන්නේ. සංඥා නිරෝධයක් මාර්ගයෙන්. එතකොට අපහාර පාරගතෝ. මේ පාරක් නැති මාවතක් තමයි මේ තෝරගෙන තියෙන ගමන් කරන්නේ. එතකොට පාරක් නැති මාවතේ කෙනෙකුට යන්න පුළුවන් කමක් නැහැ. අපි කෙනා මුදාහරින්න ඕන. කෙනා අත්හරින්න ඕන. කෙනා අත්හැරලා තමයි මේ ගමන යන්න පුළුවන්. අපි නිතරම හිතනවා නම් මේ කෙනාට යන්න පුළුවන් ගමනක් යන්න ඕන කියලා. කෙනාට කරන්න පුළුවන් භාවනාවක් කරන්න ඕන කියලා. කෙනාට කරන්න පුළුවන් පවක් පිනක් කරන්න ඕන කියලා හිතනවා නම් ඒගොල්ලෝ සදාකාලික පුජ්‍යලත්වේම රැඳෙනවා. ඒ නිසා මෙතන කෙනෙකුට යන්න පුළුවන් ගමනක්, කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. කෙනා අත්හරින තරමට මේ ගමන සාර්ථක වෙනවා. පුජ්‍යලත්වයේ අත්හරින තරමට කෙනා අත්හරින තරමට පුජ්‍යලත්වයේ දුර වෙන තරමට මේ ගමනේ අපි ඉදිරියටම ගමන් කරනවා. මේ ගමන් මගේදී ලැබෙන්නේ ඇසේ නිරෝධය, කනේ, නාසයේ, දිවේ, ශරීරයේ, මනේ කියන මේ සදායතනවල නිරෝධය, නිදහස කියන එක තමයි ටිකෙන් ටික ටිකෙන් ටික අපි හැමෝටම තේරුම් යන්නේ, වැටහෙන්නේ. කායික වශයෙන් සැහැල්ලුව, මානසික වශයෙන් සැහැල්ලුව. සියලු සංඥා අතහරිනවා. සම්පූර්ණේම මොලේ අතහරිනවා. සම්පූර්ණේම මනස අතහරිනවා. සම්පූර්ණේම ඉන්ද්‍රියන් සියල්ල අතහරිනවා. ප්‍රායෝගික ලෙස අතහැරියට පස්සේ සිතුවිලි සංසිඳිලා, අතීතය සංසිඳිලා, අනාගතය සංසිඳිලා, වර්තමානයේ සංසිඳිලා, චේතෝ විමුක්තියක් ඇති වෙලා, චේතනා කර්ම හටගන්නේ නැති අපූර්වත්වයක් ඇවිල්ලා. අපි මතු පිටින් කිසිවක් ඕනේ නැහැ කියලා තිබුණත් ඔබේ ගැඹුරු මනස බොහෝ දෑ බොහෝ දෘෂ්ටිගත කරලා තියෙනවා. නිවැරදි සම්මයක් දර්ශනය ඔබ රැගෙන යා යුතුයි ඔබගේ හද පතුල දක්වාම. නිවැරදි සම්මයක් සංකල්පය ඔබ රැගෙන යා යුතුයි හද පතුල දක්වාම. අන්න ඒකටයි ධම්මානුධම් පටිපත්ති කියලා කියන්නේ. ඔබේ අධ්‍යාත්මයේ ධර්මයට සමානව සකස ගන්නවා. ධර්මයට සමානව සකස ගන්නවා කියලා කියන්නේ දෘෂ්ටි වලින් තොර කරගන්නෝ, සංකල්ප වලින් තොර කරගන්නෝ, වචන වලින් තොර කරගන්නෝ. සමස්ත ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගොඩ නගනෝ. සියල්ලම සම්‍යක් බවට පත් කරනෝ. සම්‍යක් බවට පත් කරනවා කියලා කියන්නේ සමණයට පත් කරනෝ, සංසිඳීමට පත් කරනෝ. එතකොට නිවන කියලා කියන්නේ පින්නතුනේ රූපයක් නොවන දෙයක් ග්‍රහණය කිරීමක්. කෙනෙක් නොවි රූපයක් නොවන දෙයක් ග්‍රහණය වීමක්. කෙනෙක් නොවි ශබ්දයක් නොවන දෙයක් ග්‍රහණය වීමක්. කෙනෙක් නොවි ගන්ධයක් ග්‍රහණය වීමක්. කෙනෙක් නොවි රසයක් නොවන දෙයක් ග්‍රහණය වීමක්. කෙනෙක් නොවි ගන්ධයකුත් නොවන දෙයක් ග්‍රහණය වීමක්. ඒ වගේම කෙනෙක් නොවි ස්පර්ශයකුත් නොවන දෙයක් ග්‍රහණය වීමක්. කෙනෙක් නොවි සිතුවිල්ලක් නොවන දෙයක් ග්‍රහණය වීමක්. මෙයයි අපි ග්‍රහණය වන යේ යුතු කරගත යුතු ග්‍රහණය. ධර්ම රතිය, ධර්මයට ඇලීම කියන්නේ එයයි. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ධර්මයට ඇලීම තියෙන. අපි හිතන්නේ මේ ධර්මයේ කියලා හිතන්නේ කවි, ස්තෝත්‍ර, පද, සූත්‍ර. ඒවට ධර්ම නෙමෙයි. ඒවට කියන්නේ වචන, ඒවට කියන්නේ පද, ඒවට කියන්නේ ගාථා, ඒවට කියන්නේ සූත්‍ර. ඒව ධර්මය නෙමෙයි. ධර්මයේ තියෙන්නේ ඒවයින් ධර්මයේ කියන්න පුළුවන්. හැබැයි ඒව ධර්මය නෙමෙයි. දැන් මාගේ මේ වචන ටික ධර්මය නෙමෙයි. මේ වචන වලින් පිළිඹු වන යම්කිසි ශක්ති ස්වභාවයක් තමයි ධර්මය කියලා කියන්නේ. ඒසා කෙනෙක් හිතනවා නම් මේ ගාථා ධර්මයයි කියලා, මේ සූත්‍ර ධර්මයයි කියලා. ඒ මුලාවක්, ඒ මෝඩකමක්. ඒව වචන, ඒව සූත්‍ර, ඒවට ධර්මය කියන්නේ, ඒවට සූත්‍ර කියලා නමක් ඇදලා තියෙන එකයි. ඒකෝ ධර්මය කියන්නේ පින්නතුනේ ග්‍රාම්‍ය වන දේ. ග්‍රාම්‍ය වන දේ, ඒ ග්‍රාම්‍ය වන දේ තුල තමයි අර අසංකාරික ගුණය තියෙන්නේ, අවේදීත ගුණය තියෙන්නේ, නිරෝධ සහගත ගුණය තියෙන්නේ. සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න පුළුවන්. ඔළුවට සම්පූර්ණයෙන් විවේකය දෙන්න පුළුවන්. ශරීරයට සම්පූර්ණයෙන් විවේකය දෙන්න පුළුවන්. ඇයි අපි ඔළුව අල්ලගන්න ඕන? ඇයි විඥානේ අල්ලගන්න ඕන? විඥානේ අල්ලගන්න ඕන අතීතය බලන්න. විඥානේ අල්ලගන්න ඕන අනාගතය බලන්න. විඥානේ අල්ලගන්න ඕන වර්තමානයේ බලන්න. විඥානේ අතහරින්න පුළුවන්. විඥානේ කියලා කියන්නේ මේ කායික විඥානයක් වශයෙන් තියෙනවා. මේ මොළෙහි විජානනය කරන, එහෙම නැත්නම් යම් යම් කරුණු අල්ලගෙන හඳුන ගන්න රස විඳින ස්වභාවය. ඒක ඔබේ ඔළුවේ තියෙන මැද කුඩා ඡායාවල් වැටෙන, ඡායාවසෙන් යම් යම් දේවල් මැවි පේන ස්ථානයක්. ඒක ඊටාම හොඳට පිරිසිදුව Tamanට පේන්නත් ඕන. ඒ පේන තැනින් අපි තේරුම් කරගන්න ඕන, ඇයි මම මේ විජානනයේ මේ කාය විඥානේ අල්ලගෙන ඉන්නේ? මට බෙදන්න ඕන, හදන්න ඕන, මෙසේ වේවා කියන්න ඕන, මෙසේ නොවේවා කියන්න ඕන ආදී කොට ඇති කරුණු ඉදිරිපත් කරලා, ඒ විජානනීය විඥානයේ මතින් ඊළඟට එනවා, එයා සම්බන්ධ වෙනවා ඒ විඥානයේ ඇසට. එතකොට අපි කියනවා එතකොට චක්කු විඥානය කියලා. මේ එකමයි විඥානයේ එකයි. ඊළඟට ඒ විඥානයම ආයි සම්බන්ධ වෙනවා කනට. එතකොට අපි කියනවා සෝත විඥානය කියලා. ඒ විඥානයම සම්බන්ධ වෙනවා නාසයට. එතකොට ග්‍රහණ විඥානය කියලා කියනවා. දිවට සම්බන්ධ වෙනවා ඒ විඥානයම. එතකොට කියනවා ජීවා විඥානය කියලා කියනවා. කයට සම්බන්ධ වුණාම කාය විඥානය කියලා කියනවා. ඉතින් මනසට සම්බන්ධ වුණාම ඒක මනෝමය වශයෙන් එතන විඥානේ විජානනය කරන, මේ සදායතනම විජානනය කරන ස්වභාවය තියෙනවා. ඇයි? මම වෙමි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. කාටද මේ ලෝකේ කියන්න පුළුවන්? බුදු කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට, ආර්ය ශ්‍රාවකයෙකුට තමයි මේ ලෝකේ කියන්න පුළුවන් සියල්ලම හොඳයි. කිසිම නරකක් නැහැ. සියල්ලම හොඳයි. ඇයි ඒ සියල්ලම හොඳයි කියලා කියන්නේ? හොඳ නිසා නෙමෙයි, නරක නිසාත් නෙමෙයි. එයාට සියල්ලම වරදක් බවට පත් වෙන්නේ නැති නිසා. එයාට සියල්ලම හොඳයි. හැමදේම සුභවාදී විදියට දකින්න පුළුවන්. ඇයි එහෙම දකින්න පුළුවන්? මමත්වේ නැති නිසා. මමත්වේ නැති නිසා ජීවිතේ හොඳ විදියට මෙහෙ යවනවා. නමුත් සියල්ලම හොඳයි කියන්න පුළුවන් ගුණයක් ඒ සිත තුල තිබෙනවා. ඒ තියෙන නිසා කිසි විටක පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අටලෝ දහමෙන් නොසැලෙන මනසක් ඇති වෙනවා. සියල්ලම හොඳයි කියලා ඔහේ ඉන්න කෙනෙක් නෙමෙයි ගොඩාක් කටයුතු කරා. බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා ගොඩාක් කටයුතු කළා. ඒ කරන ගමනේ ගොඩාක් දේවල් මුණ ගැහුණා. නින්දා, ප්‍රශංසා හැමදේම. සියල්ලම හොඳයි. හොඳයි කියන අදහසෙන් කියන්නේ අර සාමාන්‍ය අය හොඳයි කියන එක නෙමෙයි. අසතුටක් නැතුව මුහුණ දෙන්න පුළුවන් කියන එකයි. එහෙම නැතු ඒක යහපත් කියන එක නෙමෙයි. මහන්සියට බණිනකොට දොස් කියනකොටත් ඒක යහපත් කියන එක නෙමෙයි අදහස් වෙන්නේ. මහන්සියලාට පුළුවන්කම තියනවා කම්පන වේග නැතුව මුහුණ දෙන්න. ඇයි? ඒක ගැඹුරින්ම මම කියලා දැනෙන්නේ නැහැ. ගැඹුරින්ම මම කියලා දැනෙන්නේ නැහැ. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැනි උතුමන්ට පවා මිත්‍යා දෘෂ්ටික උදවිය පහර දීලා තියෙනවා. ඒ උන්වහන්සේලා ඒ දිහා බල්ලා තියෙන්නේ හරි අමුතු විදියකට. උන්වහන්සේලාගේ දර්ශනය හරි වැදගත් වෙනවා. දරයිපලක් නම් වදිනවා මට දැනුණා. ඒත් කෙනෙක් ගැහුවයි කියන අදහසවත් මට ගැහුවා කියන අදහසවත් මට දැනුනේ නැහැ. ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි පින්නතුනේ හරි අපූර්ව කතාව. මමත්වයේ දුරු වුණාම ඉන්ද්‍රියන්ට ලොකු විවේකයක් ලැබෙනවා. හයි ප්‍රෙෂර් තියෙනවා නම්, ලෝ ප්‍රෙෂර් තියෙනවා නම්, ඕව සමතුලිත භාවයටපත් වෙනවා. ඉන්ද්‍රියන් තුල අති ධාවනයක් තියෙනවා නම් ඒව සමතුලිත භාවයටපත් වෙනවා. අධ්‍යාත්මික සාමය මනාව ගොඩනගෙනවා. ඒ තුලින් බාහිර සාමය ඇති වෙනවා. හැබැයි ඉතින් හෙමින් ක්‍රියා කරන කෙනෙක් තුලින් සාමය දකින්න උත්සාහ කරන්න එපා. හයියෙන් වැඩ කරන කෙනෙක් අසංසුන් කෙනෙක්වත්, හිමින් වැඩ කරන කෙනෙක් සංසුන් කෙනෙක්වත් කියලා මම නම් ප්‍රකාශ කරන්නේ නැහැ. හයියෙන් හරි හිමින් හරි කුමක්ද කරන්නේ කියන එක පිළිබඳව විතරයි වැදගත් වෙන්නේ. ඒක හිමින් කරනවද හයියෙන් කරනවද කියන එක වැදගත් වෙන්නේ නැහැ. කෙනෙක් හිමින් කතා කරනවද හයියෙන් කතා කරනවද කියන එක වැදගත් වෙන්නේත් නැහැ. එයා හිමින් හරි හයියෙන් හරි කතා කරන්නේ මොකද්ද කියන එකයි වැදගත්. ඒ නිසා අපේ ඥානණය ගලාගෙන යන්නේ විකාශනය වෙන්නේ කොයි ආකාරයටද? සියල්ලම අතහරින්න. සියල්ලම අතහරින්න. කාටද මේක කියන්නේ? ඔබට නොවේ. ඇයි මම ඔබට ඒක නොකියන්නේ? ඔබට කීවොත් ඔබ නැවතත් ඔබවම අල්ල ගන්නවා. තමාවම තමන් අල්ල ගන්නවා. ඇයි? ඇයි හාමුදුරු අපිට වැඩක් දුන්නනේ? මොකද්ද වැඩේ? ඇයි ඔබ වහන්සේ අපිට අතාරින්න කිව්වනේ? ඒ වැඩේ කරන්න මම මාව අල්ලගත්තා. ඒ නිසා දැන් මං මේ වැඩේ මම ලවා මම කරවන්න හදන්නේ. ඉතින් සියල්ල අතහැරීම මමත්වයට කරන්න බැරි දෙයක්. මමත්වයට කරන්න පුළුවන් ගොඩක් දේවල් අතහැරලා එකක් අල්ලගන්න පුළුවන්. සියල්ල අතහරිනවයි කියන එක පුහුදුන් ජනතාව දන්නේවත් නැහැ. ඒගොල්ලෝ කරන්නේ අතහරිනව නෙමෙයි ගැටෙනවා. ගැටෙන්නේ කොහොමද? හේතු සාධක දක්වා අතහරිනවා. ඇයි අතහරින්නේ? කුණු වෙන නිසා. ඇයි අතහරින්නේ? පිළිකුල් නිසා. ඇයි අතහරින්නේ? මට හරි නෑ නිසා. ඇයි අතහරින්නේ? මේ හේතුකාරක නිසා. හේතු දක්වා අතහරිනවා. ඒ සාසනික අතහැරීම කියලා කියන්නේ හේතු නොදක්වා අතහැරීම. හේතු නොදක්වා අතහැරීම කියලා කියන්නේ මම නෙමේ අතහරින්නේ. මේ සාසනික ප්‍රතිපදාවට මම මුල් කරගන්න අවශ්‍ය නැහැ. ලෞකික ප්‍රතිපදාවකට තමයි මම මුල් කරගන්න හේ කාරණා වෙලා තියෙන්නේ, හේතු සාධක වෙලා තියෙන්නේ. එහෙමනම් සියල්ල අතහරින්න මම මුල් කරගන්නේ නැතුව, මම මුල් කරගන්නේ නැතුව සියල්ල අතහරින්න, මේ මොහොතේම ඒ සියල්ල අතහරින්න, අධ්‍යාත්මික සියල්ල අතහරින්න, සෑම සංඥාවක්ම අතහරින්න, මම මුල් කරගෙන නොගෙන. සියල්ල මාතහරින්න. සෑම විටම කෙනෙක් නොවන්නට උත්සාහ කරන්න. මම අතහරින කෙනෙක් බවට පත් වෙන්න එපා. තමන්ගේ රාජකාරිය අතහැරීම නොවේ. ඔබ අතහැරිය යුත්තේ ක්‍රියාවයි. ඔබ අතහැරිය යුත්තේ අත්හල යුත්තේ මමත්වයයි. එහෙම නැතුව සිතුවිල්ලක් හෝ රූපයක් හෝ කාරණයක් හෝ සිද්ධියක් හෝ නොවේ. ඔබ අත්හල යුත්තේ ලස්සන දේ හෝ අවලස්සන දේ හෝ නොවේ. ඒ සියල්ලට මුල් වන මමත්වයයි. ඒ සියල්ල බෙදෙන ක්‍රියාකාරකමයි. ලස්සන යයි බෙදෙන ක්‍රියාකාරකම, අවලස්සන යයි බෙදෙන ක්‍රියාකාරකම. කම්ම නිරෝධ කරන්න, ක්‍රියාවෙන් නිදහස් වන්න, ක්‍රියාවෙන් නිදහස් වන්න, ක්‍රියාවෙන් නිදහස් වන්න, සියලු ක්‍රියාවන්ගෙන් නිදහස් වන්න. තව ක්‍රියාවකට බැස ගැනීමෙන් වළකින්න. තව ක්‍රියාවකට බැස ගැනීමෙන් වළකින්න. සියලු ක්‍රියාකාරකම් වලින් නිදහස් වන්න. අනන්ත ඥානය උපදවා ගන්න, අසංකාරික ඥානය උපදවා ගන්න, ශ්‍රමණේ වූ දෘෂ්ටි ඇති ඥානය උපදවා ගන්න. ඉන්ද්‍රියට සාපේක්ෂිත නො වූ, ඉන්ද්‍රිය අතික්‍රමණය කළ වූ ඥානනය උපදවා ගන්න. බොහෝ දෙනෙක්ගේ සංකල්පයක් තියෙනවා, අපි ඔය ජනප්‍රියව නිතර අහන ක්‍රමවේද වලින් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ වයින් නිවන් දකින්න බෑ. ඒ වයින් සිත ඒකාත්මික කරන්න පුළුවන්, ඒකාග්‍රතා කරගන්න පුළුවන්, එච්චරයි. ඒකට භාවනාවක් නැහැ. මේ අභාවිතා ධම්මා, මේ සය ඉන්ද්‍රියේ භාවිතාවෙන් නිදහස් වීම, ඉන්ද්‍රිය විශ්ේ ඉක්ම වීම මිසක් භාවිතා ධම්මා නෙමෙයි. අර අනිකුත් ආගම් වල තමයි භාවිතා ධම්මා තියෙන්නේ. ඒගොල්ලෝගේ යම් යම් ස්වර භාවිතා කරමින්, ඒ වගේම කසීනාදී භාවිතා කරමින්, නොයෙකුත් කාය ඉරියව් හා සසන ස්වභාවයන් භාවිතා කරමින්, ආදී වෘත ආදී භාවිතා කරමින් භාවිතා ධම්මා තියෙනවා. මේක අභාවිතා ධම්මා. ඉතින් අපේ බෞද්ධයන්ට සිදු වෙච්ච දේ තමයි ඒ ශාසනික යම් විනාශයක් සිදු කරන සැහැසි පුජ්‍යලය විසින් තථාගත ධර්මයේ වෙනුවට තථාගත ධර්මයේ යයි ආරූඪ කරන ලද අර දෙසටක් මිත්‍යා දෘෂ්ටික දහම්වල තිබුණු වැරදි කොටස් අන්තර්ගත කිරීම. රහතුන්ගේ වචනය පුහුදුන් අය විසින් අටුවා කළ දවසේ සිට රහතුන් හෝ මාර්ගඵල ලාභී නැත. ඒකට හේතුව පැහැදිලිවම එහි නිර්වචන වැරදි. උපදේශ වැරදි. ආරූඪ කරන ලද භාවනා ප්‍රතිපත්ති වැරදි. ඒ නිසා මේ ඥානණය කරගන්නයි තියෙන්නේ මුලින්ම සම්මා දිට්ඨියට පත් වෙනකම්ම විදර්ශනා ධූරයේ. විදර්ශනා ධූරයේ කියලා කියන්නේ විමසා බැලීම. මොනවද? කිං සච්ඡං ගවේසි. සත්‍ය කුමක්ද? නිවන කියන්නේ කුමක්ද? නිකම්ම ගවේෂණය කරන්න අමාරු නිසා අපි ගවේෂණය කරන ක්‍රමවේදය කියලා දෙනවා. ගවේෂණය කරන්න ඕන මෙන්න මෙයයි කියලා දෙනවා. එහෙම නැතුව නිකම්ම නිකම් කරුණු නැතුව කෙනෙක් ගවේෂණය කළාට මුණ ගැහෙන දෙයක් නෙමෙයි. ඒ කරුණුව පාදක කරගෙන අනුග්‍රහය කරගෙන ගවේෂණය කරන කෙනෙක්. දැන් අප උදෑසන කාලයේම කියලා දුන්නා මේ ගවේෂණය සිද්ධ කරන්න ඕන වැඩපිළිවෙල. ඒ විදිහට ගවේෂණය කරනවා තමන්ගේ අධ්‍යාත්මය තුල. එහෙම ගවේෂණය කරනකොට තමන්ට එක මොහොතකදී ඔබේ ප්‍රඥාවේ තියෙන බලමහිමය ඊටාම ප්‍රබල වන මොහොතකදී මොනම සංස්කාරයකටවත් සැඟවී ඉන්නට නොහැකිව ඔබගේ ඥාණයට හසු වෙන මොහොතේදී සියලු සංස්කාරක ධර්මයන් විහෙත විද්වංසනේ වෙන දුරු වෙන අශේෂ විරාග නිරෝධ තත්ත්වයට පත්වෙලා මුළු ආත්මීයවම නැවත උපතක් ලබන අපූර්ව ජීවිතයක් ආරම්භ කරනවා. ඒක තමයි ලෝකෝත්තර ජීවිතය. චේතෝ විමුක්තික මෛත්‍රිය. බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ සියලු සත්වයෝ සෝපත් වේවා කියන කරුණා භාවනාව නෙමෙයි. එහෙම කිව්වට එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපිත් රෝගීන් වශයෙන් ඉඳගෙන එහෙම කීමෙන් ඇති ඵලකුත් නැහැ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මෛත්‍රිය කියන්නේ මහණෙනි චේතෝ විමුක්තියටයි. අර චේතනා කර්මයකට සම්බන්ධ නො වූ මානසික විමුක්තිය. හැම මොහොතකම චේතනා කර්මයකට බැඳෙනවා මමංකාරී මිනිසයා. එය ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්. ඊළඟට පුතජන භාවයේ සිටම වෙන් කරගත්ත අලෝභයත් අද්වේෂයක් තියෙනවා. ඒක වැරදි. ලෝකෝත්තර අලෝභ අද්වේෂය අමෝහය කියන එක තුල පින්නතුනේ ලෝභ ద్వේෂ මෝහත් නැහැ, අලෝභ අද්වේෂ අමෝහ කියලා හිකුත් නැහැ. ඒ නිසාම තමයි එතන අලෝභ අද්වේෂ අමෝහ කියන ස්වභාවය පවතින්නේ. ඒක විශිෂ්ට ඥානයෙන් දැකිය යුතු කාරණයක්. එවන් වූ අවස්ථාවකට පත් වන්නය ඕන. ඒ අවස්ථාවේදී තමයි මෛත්‍රිය හදවතේ තියෙන්නේ, විමුක්තික මෛත්‍රිය තියෙන්නේ, චේතෝ විමුක්තික මෛත්‍රිය. එය ආසේ විතාය බහුතර වැඩිපුර කාලයක් ආශ්‍රය කරනවා. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේදී ඒ චේතෝ විමුක්තික ධර්ම ආශ්‍රය කරන්නේ. ආසේ විතාය භාවිතාය, ඒ භාවිතා කරනෝ. ඒ භාවිතා කරනවා කිව්වට ලෝකෝත්තර භාවිතාවක්. ඒක ලෝකීය භාවිතාවකට සමාන නෑ. ලෝකීය භාවිතාවක් කියලා කියන්නේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් මමත්වයෙන් ග්‍රහණය කොට පරිහරණය කිරීමයි. මානසික වශයෙන් පරිහරණය කිරීමයි මේ භාවිතාව කියලා කියන්නේ. මෙතන මේ ලෝකෝත්තර වශයෙන් විමුක්තික ධර්මයේ භාවිතා කරන්න. ඒ කියන්නේ ලෝකේ කිසි දෙයක් භාවිතා නොකරන අභාවිතා ධම්මා භාවිතා මෙතන සිද්ධ වෙනවා. අපාරපාරගත වූ මෙතන පාරක් නැති මාවතේ භාවිතාවයි සිද්ධ වෙන්නේ. පුජ්‍යලත්වෙන් තොර, සංඥාවෙන් තොර, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන සන්දයෙන් තොර භාවිතාවයි. ආසේවිතා භාවිතා බහුලී කතා බහුලිව වඩනෝ. අන්න එයා ඒ තුල තමයි වැඩෙන්නේ. ඊළඟට සකුදාගාමි, අනාගාමි, අරහත් නිරෝධ සමාපatti සහ අවසානයේ පහන සංඥාවෙන් නිවන් දකින්න දක්වාම බලය වැඩින්නේ ඒ ආකාරයෙන්. දස සංයෝජන ක්‍රමානුකූලව සංසිඳවන්නේ දියකර හරින්නේ ඒ අභාවිතා ධම්මා සංඥා නිරෝධයෙන් විමුක්තියෙන් ආරම්භ වන ඒ ලෝකෝත්තර දර්ශනයෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ භාවනාවක් නැ පළවෙනි මාර්ගඥාණයටපත් වෙන කම්ම. මාර්ගඥාණයටපත් වුණාට පස්සේ භාවනාවක් තියෙන්නේ. හැබැයි මේ භාවනාව අර සමත භාවනාවන් සමත විදර්ශනා කියන වශයෙන් පෙන්නන ඒ විදර්ශනාවන් සමාන නැහැ. ඒ සමත භාවනාවල් හා සමාන නැහැ. බුදුරජාණන් වහන්සේගේ විදර්ශනාව කියලා කියන්නේ යම් යම් දේවල් වලට නම් ලබා දීමක් නෙමෙයි. දැන් අපි ලෝකේ අඳුන ගන්න විදර්ශනාව කියලා කියන්නේ මේවට ඇට කියලා නමක් දෙනවා. මේවා පිළිකුල් කියලා නමක් දෙනවා. මේවා නහර කියලා නමක් දෙනවා. මේවා කෙස් කියලා නමක් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝවට අග්‍රව උපදින්නේ පුබ්බේ අනනුස්සුතේ සුදම්මේසු පෙරහැව නැති ධර්මයක් කියන්න මිසක් කවුරුත් දන්න ඇට ගැන ලෝන් ගැන කතා කරන්න නෙමෙයි. ඒව කවුරුත් දන්නවා. ඒව නාම රූප. ඒව කාලඟත් තිබුණා. කවදත් මිනිස්සු දැක්කා. මැරෙන බව දකින්නෝ පිළිකුල් බව දකින්නෝ. අපි කවුරුත් ඒක දන්නෝ. ඒ දන්න නිසා තමයි උදේ පාන්දර මේ පොලිෂ් කරලා සර්විස් කරලා මේක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේක මේ ශරීර ටික පොලිෂ් කරන්නේ නැතුව දත් මදින් නැතුව ගෙනාව නම් හරි ගඳයි පළාතම. ඒ නිසා අපි කවුරුත් ඒ විදියට පවිත්‍ර කරගෙන තියෙන්නේ මේ ශරීර කූඩුව. ඒ නිසා හැබැයි එහෙම නමක් දෙන එක නෙමෙයි වැදගත් තියෙන්නේ. ඕනම දෙයක් පිළිකුල් සහගතව දකීමවත් ප්‍රියමනාපෝ දැකීමවත් නෙමෙයි. ඒ පුජ්‍යල දර්ශනයක්. ඒ නිසා පුජ්‍යල ඍණාත්මක සංකල්ප දියුණු කරන්න නැහැ සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. අර දෙසටක් මිත්‍යා දෘෂ්ටික ධර්මයන් වලින් කරන ලද විනාශයක් හැටියටයි ඔය මිනිස්සුන්ගේ මනස ඍණාත්මක කරන භාවනාවල් ගොඩාක් ඔය මාධ්‍යයන් වලත් හාමුදුරුවරුත් නොදන්න කමටත් උන්වහන්සේලාගේ තියෙන නූගත් කමටත් මෝඩ කමටත් නොතේරෙන කමටත් උන්වහන්සේලා මහ ජනතාවට කියලා දෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි නිවැරදි සත්‍ය හා අසත්‍ය ඉක්ම වූ ඒ ලෝකෝත්තර සත්‍ය අවබෝධ කරගත යුතුයි. එහි පිහිටිය යුතුයි. ඒ අවබෝධ කර ප්‍රත්‍යක්ෂ කරගෙන භාවිතා බහුලී කතා වැඩි යුතුයි. ඒයින් පමණයි අපිට නිරෝධයක් තියෙන නිවනක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලින් අපි නිදහස් වෙන්න ඕන. යමක් අනිත්‍ය නම් ඒක අතහරින්න. යමක් දුක නම් ඒක අතහරින්න. යමක් අනාත්ම නම් ඒක අතහරින්න. යංකෝ බික්කු දුක්ඛං తත්‍රතේ චන්தோ පහතබ්බෝති. යංකෝ බික්කු අනිච්ඡා తත්‍රතේ චන්தோ පහතබ්බෝති. යංකෝ අනත්තා తත්‍රතේ චන්தோ පහතබ්බෝති. යමක අනාත්ම නම් අතහරින්න. එහෙමනම් නිට්ටයයි සුඛයි ආත්මයි සහ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ හයම අතහැරියා. දැන් අපි අය කියන්න පුළුවන් එහෙම වෙන්න බෑනේ හාමුදුරුවනේ, අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ල ගන්න ඕනනේ. එහෙම අල්ල ගත්තාම කොහොමද නිරෝධයක් හැදෙන්නේ? අල්ල ගත්තාම නිරෝධයක් නෙමෙයි, ඒක සමතයක් බවට පත් වෙනවා. අශේෂ විරාග නිරෝධෝ. ආයි ඒක ශේෂයක් හොඳවත් නරකවත් තියාගන්නේ නැහැ. හොඳයි නරකයි දෙකම පුණ්‍යාභි සංඛාරා අපුණ්‍යාභි සංඛාරා මේ ඔක්කොම සංස්කාරක ධර්මයෝ අත්හරිනවා පින්නතුනේ. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝභෝ නිදානං කම්මානං සමුදයාය. ලෝභේ නිදන් වෙච්ච කර්ම සමුද කරන්න. අලෝභෝ නිදානං කම්මානං සමුදයාය. අලෝභේ නිදන් වෙච්ච කර්මත් ඔබ සමුදේ කරන්න, දුරු කරන්න. දෝසෝ නිදානං කම්මානං සමුදයාය. දෝසේ නිදන් කරගත්ත සම්පත් කරගන්න ලද මානසික කර්ම නිදහස් කරන්න. මානසික කර්ම ක්‍රියා අදෝසෝ නිදානං කම්මානං සමුදාය. ඒ වගේම අදෝසය මුල් කරගත් කර්මත් නිදහස් කරන්න. මෝහෝ නිදානං කම්මානං සමුදයාය. ඒ වගේම අමෝහෝ නිදානං කම්මානං සමුදයාය. අමෝහයත් මෝහයත් කියන මේ දෙකම මුල් කරගත් කර්ම නිදහස් කරන්න. ඒ නිදහස් කිරීමෙන් තමයි අපට පූර්ණ නිදහස හෙවත් නිර්වාණය, බැඳීම් නැති, ආවරණ නැති, වාචික වශයෙන්, දෘෂ්ටි වශයෙන්, සංකල්ප වශයෙන් නැති. කිසිම ධර්මයක් වැරදිත් නැහැ, කිසිම ධර්මයක් හරිත් නැහැ. ඔක්කෝම සම්මතයක්. මේ ලෝකෙ තියෙන ඔක්කෝම ආගම් සම්මතයක්. දෙයියෙක් ඉන්නවා කියලා සම්මත කරු දෙයියෙක් ඉන්නවා. සක්‍ර දේවේන්ද්‍රයෙක් ඉන්නවා කියලා සම්මත කරු සක්‍ර දෙයියෙක් ඉන්නවා. මහා බ්‍රහ්මයෙක් ඉන්නවා කියලා සම්මත කරොත් මහා බ්‍රහ්මයෙක් ඉන්නවා. අල්ලාහ දෙයියෙක් ඉන්නවා කියලා සම්මත කරොත් අල්ලාහ දෙයියෙක් ඉන්නවා. ගෝඩ් කියලා කෙනෙක් ඉන්නවා කිව්වොත් ගෝඩ් කෙනෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් යකෙක් හරි ඉන්නවයි කියලා කිව්වොත් ඒ යකෙක් ඉන්නවා, භූතයෙක් හරි ඉන්නවා කිව්වොත් ඉන්නවා. ඉන්නවා කිව්වොත් ඉන්නෝ, නැහැ කිව්වොත් නැහැ. මනෝ විකාරයක්. මනෝ කියලා කියන්නේ ඒකයි. ඒ නිසා සම්බේ පුතඤ්ජන උම්මත්තක මේ පුතඤ්ජන සත්වයා උමුතුයෙන් පෙළෙනවා. එහෙම නැත්නම් මනෝ විකාරයකින් මනක්කල්පිත ලෝකවලින් පෙළෙනවා. ඒ නිසා සමස්ත සමාජය දැක්කේ බුදුරජාණන් වහන්සේ පිස්සන් කොටුවක් හැටියට. ඒ පිස්සන් කොටුවේ තමයි ඔය ආගමික යුද්ධ, වාර්ගික යුද්ධ, මේ කලකෝලහල සංස්කෘතික යුද්ධ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ පිස්සන් කොටුවේ. ඒ පිස්සු හිතනවා ඒක නෙමෙයි මේක තියෙන්න ඕන. ඒ ලාංඡනේ නෙමෙයි මේ ලාංඡනේ තියෙන්න ඕන කියලා හිතනවා. නමුත් මේ වෙනකොට පින්නතුරු මේ ලෝකයේ බලපවත්වන්නේ මිනිස් බලය නෙමෙයි. ඒකයි තියෙන්නේ මිනිසා කියන කෙනා පහළට වැටිලා තියෙන්නේ. ටික දෙනයි මිනිස්සු හැටියට පිබිදෙන්නේ. ඉතාම සුළු පිරිසක් ඉන්නේ මනුෂ්‍යත්වයේ පුබුදවා ගන්න පිරිස. ඒ පිරිසට ඔබ සියලු දෙනාම අයත් වෙනවා. ඒ මනුෂ්‍යත්වයේ පුබුදවා ගන්න පිරිසට ඔබ අයත් වෙනවා. උත්සාහවත් වෙන්න හැම මොහොතකම කිසිවෙක් නොවන්න. කිසිවෙක් නොවන්න. කිසිවෙක් නොවන්න. ඔබ කවුරුද වෙන්න කැමති? කිසිවෙක් නොවන්න මම කැමතියි. කිසිවෙක් නොවන්න මම කැමතියි. ඒකයි වැදගත්. සම්මුත ජීවිතයේ යහපත් කාර්යයන් වල සාර්ථක ලෙස ලෞකික ලෝකෝත්තර ක්‍රියාකාරකම් වල යෙදෙන්න. අධ්‍යාත්මිකව ඔබ කිසිවෙක් නොවන්න. ඔබ ඉවසන කෙනෙක්වත් නොවිසන කෙනෙක්වත් විය යුතු නැහැ. ඔබ ඇත්ත කියන කෙනෙක්වත් බොරු කියන කෙනෙක්වත් විය යුතු නැහැ. ඔබ හරි වැඩ කරන කෙනෙක් හෝ වැරදි වැඩ කරන කෙනෙක් විය යුතු නැහැ. කිසිවෙක් නොවන්න. එවිට ඔබ කිසිවක්ම නොකරනවා ඇති. ඇයි ඔබ කිසිවක්ම නොකරන්නේ? කිසිවෙක් නොවන නිසා, එහි ක්‍රියා නූපදින නිසා කිසිවක් කරන්නේ නැත. ගහක් අල්ලපු වත්තේ ගහක් තමන්ගේ වත්තට නැමුණයි කියලා ගහත් එක්ක තරහක් නැත්තේ ඒකයි. ඒ ගහ කිසිවක් කරන්නේ නැහැ. ඒත් බොහොම හොඳට ගහක් වැඩෙනවා. ගහක් හොඳට මල්පල දරනවා. සමාජයට, ලෝකයට ආහාර සපයනවා. හේවන සපයනවා, පොහොර සපයනවා. නමුත් කෙනෙක් නෙමෙයි. කෙනෙක් නෙමෙයි. නමුත් අපි ඒ ගහක් වගේම උපදින ධර්මතාවයක් නමුත් කෙනෙක් ඉන්නවා මේ තුල. ඒ නිසා මානසික අතරමන් වීම සමුදායක් තියෙනවා. ඒ කෙනෙක් මූලික වී කරන කියන දෑ නිසාම එන්න එන්න මිනිස්සුන්ගේ මමත්වය වැඩි වෙන නිසාම, රළුවන නිසාම ඒ මමත්වය නොනිමි මමත්වයක් බවට පත් වුනහම කිසිම ආකාරයකින් සංසිඳවන්නට බැරි මහාසාගරයක් වගේ ඌනතාවයකින් පෙළෙනවා. ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ ග්‍රාම්‍යයි කියලා කියන්නේ ගම කියන අදහස නෙමෙයි, ග්‍රාම්‍යයි කියලා කියන්නේ එක ප්‍රාථමිකයි කියන අදහසින්. ගමේ කියන අදහසකින් නෙමෙයි, ග්‍රාම්‍යයි කියලා කියන්නේ ප්‍රාථමිකයි කියන අදහසින්, සරලයි කියන අදහසින්. ඌනතාවයකින් මනස පෙළෙන්න පටන් ගන්නවා. ඒ සියල්ල මෙදිවන්නේ සියලු ප්‍රශ්න ගැටළු ඇති කරන්නේ මමත්වයයි. ඒ නිසා මුලින්ම දුරු කර යුතු කාරණේ මමත්වයයි. මමත්වය දුරු කරන්නේ කෙසේද? ක්‍රියාව දුරු කිරීමෙන්, මානසික ක්‍රියාව දුරු කිරීමෙන්. මානසික ක්‍රියාව දුරු කරන්නේ කෙසේද? ක්‍රියාවට බැස නොගැනීමෙන්. මානසික ක්‍රියාවට බැස නොගන්නේ කෙසේද? ක්‍රමයක් නැත, සියලු ක්‍රම අතහැරීමෙන්. සියලු ක්‍රම අතහරින්නේ කෙසේද? අත් නොහැරීමෙන්, අල්ලා නොගැනීමෙන්. සංඥාව තුළ තිබෙන්නේ කවරක්ද? නිරෝධ සංඥා. විඥානය තුළ තිබෙන්නේ කවරක්ද? විඥාන නිරෝධෝ. ඇස තුළ තියෙන්නේ කවරක්ද? චක්කුණා සංවරෝ සාදු, ඇස සංවරයි. සෝතේන සංවරෝ සාදු, ගායේන සංවරෝ සාදු, දිවහාය සංවරෝ සාදු, කායේන සංවරෝ සාදු, මනස සංවරෝ සාදු, සම්බත් සංවරෝ සාදු. සියලු දුක් වලින් නිදහස් වුණා සාදු. ඇස තියෙනව ඇස නිරෝධයි, විඥානේ තියෙනව විඥානේ නිරෝධයි, කනනාසය දිව ශරීරයේ නිරෝධයි, මන නිරෝධයි. හැම දෙයක්ම නිරෝධ වුණු ශූන්‍යාගාරයක්, සියල්ලගේ නිරෝධ වුණු නිදහස් වුණු ආරණ්‍යයක්. සිතක් තියනවා කියලා අපිට දැනෙනවා. ඒක බොහොම වේගවත් ප්‍රතිඵලයක්, ශක්තියක්. ඒක කොහේ තියනවද, කොතන තියනවද කියලා කට්ටිය අහනවා. ඒක හරි ප්‍රශ්නයක්. ඒ හඬ අත්පුලසන්නාදයක් දෙන හඬ මම මේ අත් දෙකේ තියාගෙන හිටියේද? නෑ. අටුවේ තිබිලා ගත්තද? නෑ. ඒ හඬ ආයි කොහේ හරි තැම්පත් වුණාද? නෑ. ඒත් මේක හයියෙන් නැහදුණොත් අපි කන් අඩියත් පැලෙන්න හඬක්. ශක්ති කදම්බයක්. දැන් හෙන විදුලි හෙන ගහනවා වහිනකොට හෙන කොහේ හරි කබඩා කරලා තියාගෙන ඉන්නවද? ඈ මොනතරම් ශක්ති කදම්බයක්ද? සුලි සුලං ටොනේඩෝ එනවා. ටොනේඩෝ කොහේ හරි තියෙනවද? නෑ. ඒක තමයි මේ ෂණයෙන් ඇතිවෙමින් නැතිවෙමින් වේගයෙන් ගලාගෙන යන ධර්මයේ තියෙන ස්වභාව ලක්ෂණය. ඉතින් මෙතන පුජ්‍යලේ ක්‍රියාකාරකම සත්වයේ කෙනෙක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒක ගැඹුරින් සොයාගෙන යනකොට ඇති වුණු තැනම නැති වෙන සිතුවිලි පරම්පරාවක් පමණයි තියෙන්නේ. දැන් මේක ක්‍රමානුකූලව මෙපිටට එනකොට ඇති වෙලා පැවතිලා නැති වෙන සිතුවිලි පරම්පරාව බවට පත් වෙනවා. නමුත් ගැඹුරට අපේ මනස හැගෙන යනකොට ඇති වුණු තැනම නැති වෙනවා. කොච්චර වේගෙන් නැති වෙනවද කියනොත් තප්පර ය කෝටි සියයකින් බෙදලා එක කොටසක් ඉතුරු වෙනවනේ. ඒ කොටස තව කෝටි සියයකින් බෙදෙනවා. ඒකර ඒකෙන් තව එක කොටසක් ගන්නවනේ. ඒ කොටසත් තව කෝටි සියයකින් බෙදෙනවා. ඒ කොටසත් අරගෙන ඒ කොටසත් තව කෝටි සියයකින් බෙදලා ඉතුරු වෙන කාලයටත් වඩා අඩු කාලයක්. දැන් ওই කාලේ හදලා මේ ගෙදර කැල් එකෙන් හදලා කොච්චර කාලයක්ද කියලා කවුරු හරි ගණන්ලා පෙන්නන්න ඕන. ඈ ඒක ප්‍රමාණයනේ කෝටි 100න් බෙදලා තප්පරය එක කොටසක් අරගෙන තව කෝටි 100කින් ඒ කොටස බෙදන්න ඕන. ඊළඟට ඒ ඉතුරු එක කොටසක් අරගෙන ඒකත් තව කෝටි 100කින් බෙදන්න ඕන. ඒකිනුත් තව කොටසක් අරගෙන ඔය ආකාරයට 10 වතාවක් කෝටි 100න් 100 බෙදලා ඉතුරු වෙන කාලේ මෙන්න මෙච්චරයි කියලා කියන්න ඕන. හැබැයි ඒකත් කාලයක්. ඒ කාලයත් නැති වෙන වේගය තමයි ඇති වෙන තැනම නැති වෙනවයි කියලා කියන්නේ. ෂණය කියලා කියන්නේ අන්න ඒකට. ෂණ සම්පත්තිය කියන්නේ ඒකට. මේ මොහොත මේ ෂණය කියලා කියන්නේ ඒක. මේ තප්පරය නෙමෙයි මේ ෂණය. එයා කාලය තුල ඉන්නේ නැහැ. ඒ කියන්නේ එයා විනාඩි තුල, තප්පර තුල, පැය තුල, දවසක් තුල ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. අකාලික කෙනෙක් කියලා කියන්නේ ඒකයි. අකාලික පුජ්‍යලෙක් කියලා කියන්නේ ඒකයි. ඊළඟට මේ සිත දකින්න තව සිතක් ඕන. ඒක නෑ නේද? මේ සිත දකින්න තව සිතක් ඕන. කොහොමද එතකොට මේ මමත්වේ නැති කරගන්න සිත හදාගන්නේ කියලා? ඔව්. ඒක මෙහෙමයි කරන්න තියෙන කාරණේ. ගෙදර තියෙන කාර් එක කෑලි වලට ගැලෙවුවාම කාර් එක නෑ වගේ මෙතනත් තියෙන මේ කෑලි ටික ඔක්කොම ගලවලා බලන්න ඕන. කෝ පුජ්‍යල සම්මුතිය පුජ්‍යල සම්මුතියක් තියෙන්නේ සත්‍යයක් නෙමෙයි පුජ්‍යල සම්මුතිය. ඒක සරලව තේරුම් ගන්න ටිකක් අහලා බලන්න ඕන. ඔබ ජීවත් වෙන නිවස කොටස බිම් කොටස මේ කොටස මගේ නිවසයි කියලා හිතාගෙන ඉඳලා ගෙවල් හදාගෙන ජීවත් වෙලා මැරිලා ගියපු සංඛ්‍යාව කොච්චරද කියලා අහන්න. කෝටි ගානන්නේ. තව ඉදිරියට කෝටි කීයක් නම් මේ කොටස මගේ කියලා හිතාගෙන විවිධ ආගමික, ගෝත්‍රික, ජාතික, වාර්ගික පුජ්‍යලය නැති වෙලා යනවා. සම්මුතිය. ඊළඟට ශරීර වශයෙන් උපදවාගෙන දැන් මේ සියවස ඇතුළත ජීවත් වෙන අපි මේ සියවස් මිලියන ගාණක් ඈත ඉඳලා කොච්චර සත්වයෝ මේ වගේ ශරීරයක් අරගෙන මේ ශරීරය මගේ කියලා හිතාගෙන ඉඳලා මේක පස් කරලා දාලා ගියාද? එතකොට අපිට ගන්න තියෙන්නේ මොකද්ද? අපිට ගන්න මොකුත්ම නැහැ. අපිට ගන්න කිසිවක් නැහැ. ඇයි අපි කිසිවක් ගන්නෙ? මේක අනිත්‍යයි කියලා ගන්න ඕනද? අවශ්‍ය නැහැ. මේක නිට්ටයයි කියලා ගන්න ඕනද? අවශ්‍ය නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ සැබෑ අනිත්‍ය. නියම කර නොගැනීම, අල්ලා නොගැනීම, ග්‍රහණය නොකිරීම බුදුහාමුදුරන්ගේ සැබෑ අනිත්‍ය. මේක ආත්ම කරගන්න ඕනද? අවශ්‍ය නැහැ. මේක අනාත්ම කරගන්න ඕනද? අවශ්‍ය නැහැ. එහෙමනම් ඒක තමයි සැබෑ අනාත්මය. මේක සැප කරගන්න ඕනද? මේක දුක කරගන්න ඕනද? නෑ. ඒක තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. ලෝකෙට සම්මතයක් දෙන්න බෑ. ලෝකෙ නිට්ටයයි සුඛයි කියලා හරි, අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හරි. ඒ ලෝකයේම පුජ්‍යලයන්ගේ සම්මතයක්. ලෝකෝත්තර සම්මතයක් නෙමෙයි. ලෝකෙ නිට්ටයයි සුඛයි ආත්මයි කියන්නේ ලෝකයාගේ සම්මතයක්. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේත් ලෝකයාගේ සම්මතයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පදනමක් නැහැ. පදනමක් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ දෘෂ්ටියක් නැහැ, සංකල්පයක් නැහැ, වචන නැහැ. කිසිම සමාධියක, කිසිම සතියක බැඳිලා නැහැ. කිසිම ඉන්ද්‍රියක පිහිටා නැහැ. ලෝකයට සමාන නැහැ. ලෝකයට බර නැහැ. ලෝකයෙන් ඈතර. සමස්ත සිතුවිලි පද්ධතිය අතහරිනවා. සමස්ත සංඥා පද්ධතිය අතහරිනවා. එකක් ඉතුරු කරගන්නේ නැහැ. දැන් පුහුදුන් ක්‍රමවේදයකට බලන්න ගියොත් අපි නිතරම එකක් ඉතුරු කරගන්න. මොකද? ඇයි අනික බලන්න? අනික තේරුම් ගන්න? අනික ග්‍රහණය කරගන්න? මතක තබා ගන්න? කොටසක් ඕන. එතකොට මනසින් මනසක් මවාගෙන තව මනසක් අධ්‍යයනය කිරීමක් නොවේ, නොමනසටපත් වීම. එහෙම නැත්නම් චේතෝ විමුක්තියටපත් වීම කියන්නේ ඒක. නොමනසට කියන්නේ මනසක් නොමැති අවස්ථාවකටපත් වෙනවා. අපේ මනසක් නොමැති මිනිස්සු කියලා කියන්නේ මනස රළු, දරුණු වෙච්ච අයට. සැබවින්ම මමත්වයට නොපිවිසෙන කෙනෙක් ළඟ තියෙන මෘදු අනතිමානී ගුණ. එයා රළු, දරුණු කෙනෙක් නෙමෙයි. හැම මොහොතකම අලුත් ජීවිතයක් තියෙන කෙනෙක්. හැම තප්පරයකම, තප්පරයකත් නෑ, ඊටත් වඩා අඩු කාලයකින් අලුත් ජීවිතයක් නිර්මාණය වෙන කෙනෙක් යා. දැන් ගසකට තියෙන හැම මොහොතකම අලුත් ජීවිතයක්. ඒකට අතීතයක් නෑනේ. අලුත් ජීවිතයක් තියෙනවා. දැන් ඔයාටත් පරණ ජීවිතේ නේද තියෙන්නේ? කරත්ති කර තියාගෙන ඉනෝ. කරත්ති බිමින් තියන්න. සුනීතට කියනෝ කුණු ගඳ බිමින් තියන්න. කුණු කඳ බිමින් තියන්න. ඈ? කුණු කඳවල් ටික කරේ තියාගෙන ඉනෝ මතකයන් ටික. ඒ ගඳ ගහනෝ, වේදනා දෙනෝ, දුක් දෙනෝ, බර දෙනෝ. මොකද්ද ප්‍රතිඵලය? කුණු කඳක් ඇති ප්‍රතිඵලයක් නැහැ. ඇති ප්‍රතිඵලයක් නැහැ. හැබැයි ඉතින් අර ලිඳට වැටුණු ගෙම්වත් ලිඳ වටා බලලා මේක වෙන්නේ නැති ලෝකෙ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පොඩ්ඩක් හරි කල්පනා කරන්න පුළුවන් ගෙම්බෙකුට තමයි මේකත් එහා ලෝකයක් තියෙනවා කියලා හිතෙන්නේ. ඒ නිසා මේක පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ, ප්‍රඥාවන්තයන්ගේ ධමයි. නැත්තම් ඉතින් ලෝකෙම කාලා බීලා අර සතුන් සිව්පාව වගේ මැරිලා යන්නයි තියෙන්නේ. ඒ අර සතුන් සිව්පාව හිතනවද වෙනත් දියුණුවක් සංවර්ධනයක් තියෙනවා කියලා හිතන්නේ. සමහර වෙලාවට කුහුඹුවෙක් පැණිහලියට එනකොට ඒ කුහුඹුවා හිතන්නේ මේකේ මේ මරණේ තියෙනවා කියලා. ආ හිතන්නේ බඩ පිරෙන එක විතරයි. බලනකොට කුහුඹුවා පැණිහලියේ මැරෙනවා. පළඟැටියෙක් වහනකට ලාම්පුවට එයා හිතන්නේ එයාගේ මරණයේ තියෙනවා කියලා. එයා හිතන්නේ ඒකේ තියෙන ලස්සන ආලෝකය. එයා හරි ආසයි. එයා ගැටෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ දේවරම් මහාවිහාරේ වැඩ ඉන්න මොහොතේ තෙල් පහනක් දැල්වෙන එලිපත්ති කොටසක බුදුහාමුදුරුවෝ වැඩ ඉඳගෙන අර බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා මේ තෙල් පහනට එන අර පොඩි කුඩා සතු ඇවිල්ලා. කොච්චර හරි ඉතින් ඒ කාලේ ලයිට් තිබ්බේ නැහනේ. තෙල් පහනක් දැල්වලා තිබ්බහම අපි කැමති වුණත් අකමැති වුණත් සතුන් ඇවිල්ලා ඒක මැරෙනවා. බුදුහාමුදුරුවන්ගේ ඉස්සරහා පහන පත්තු කරලා තිබ්බත් ඒක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බලාගෙන කියනවා, ඉඳලා කියනවා, ආනන්දය මිනිස්සුත් මෙහෙමයි. මිනිස්සුත් මෙහෙමයි. මිනිස්සුත් මේ විදියට මේ ඇස පිනවීමට, කන නාසය දේව ශරීරය, මන කියන දේවල් පිනවීමට ගිහිල්ලා මෙන්න මේ විදියට මිනිස්සුගේ ජීවිතේ නාස්ති වෙලා යනවා. මැරිලා යනවා. ඉතින් ඉතාම සුළු පිරිසක් ධර්මය හොයනවා. ගොඩාක් දෙනෙකුට මේ ජීවිතේ වැදගත් වෙලා තියෙන ධර්මයද? නෑ. ධර්මයට වඩා මගුල් ගෙදර ලොකුයි. ධර්මයට වඩා රස්සාව ලොකුයි. ධර්මයට වඩා ඉතින් රස්සාවකුත් කරන්න ඕන. නැත්නම් හැමදාම බණ අහන්න ඉන්න බෑ. ඒක අස් කරනවා. ඉතින් නමුත් ධර්මයට ප්‍රමුඛ ස්ථානය ලැබෙන්න ඕන. තියාතින් බලනකොට අපි ගොඩාක් මේ සන්තෝෂ වෙනවා. අපේ මේ ශාමිලි නෝනා, අපි සුමিত্র වැනි වගේ අය නෙමෙයි නිවාඩු දාලා ඉන්නේ. තාම වැදගත් රාජකාරීකේදී සිට යන් ධර්මයට ප්‍රමුඛත්වය ලබා දීලා නිවාඩු දාලා දිගටම අවබෝධයට පාත්‍ර වෙනකම්ම පැමිණියා. ලොකු ආදර්ශයක්. එක විතරම වටිනා ව්‍යාපාර කරන මහත්තුරු ඉන්න මේ අපේ මේ මහත්මේ ලොකු ව්‍යාපාරික මහත්මේ. නමුත් ඒ කාලේ ඒව ඔක්කොම අතහැරලා දාලා කාට හරි බාර දීලා මම ධර්මය තේරුම් ගන්න ඉන්න ඕනේ කියන අදහසින් ඊට වඩා වැදගත්කමක් ධර්මයට ලබා දෙනවා. එයින් ලබන පිහිට හැමදාටම තමන් ධර්ම අවබෝධ කරගත්ත කියන්නේ තමන්ගේ මවගේ තියෙන ණයගැති කමින් තමයි නිදහස් වෙනවා. සමන්ට පුළුවන් නම් ධර්ම අවබෝධ කරලා දෙන්න තමන්ගේ මව්පියන්ට. මව්පියෝ තමන්ට ජීවිතයක් ලබා දුන්නට වැඩිය දෙයක් ඔබ මව්පියන්ට දුන්නා වෙනවා. ඔබේ ජීවිතයට ඔබ එකතු කරගන්න ලොකුම දායාදය තමයි ධර්ම දායාදය. දෙන්න පුළුවන් ලොකුම දායාදය තමයි ධර්ම දායාදය. ධර්ම දායාදය කියන්නේ වචන ටිකක් නෙමෙයි. ආත්මීය පරිවර්තනයක්, නැවත උපතක්, ලෝකෝත්තර භූමියේ උපතක්, නිර්වාණයේ උපතක්, ඉන්ද්‍රිය නිරෝධයෙන් අවදිවීමක්. දැන් ඔබ උදෑසන අවදි වෙන්නේ ඉන්ද්‍රියන් සමග. යම් කිසි දවසක මොහොතක කෙනෙක් අවදි වෙනවා ඉන්ද්‍රියන්ගෙන් තොරව. පින්නතුනේ අපි මම අවදි වුණේ මේට අවුරුදු 11කට විතර කලින්. ඒ අවදි වෙච්ච දවසේ ඇත්තෙම පුදුම සතුටක් දැනුනේ. ඉන්ද්‍රයන් වලින් තොරව අවදි වෙච්ච දවසේ පුදුම සතුටක් දැනුනේ. මේ සසර අතරමං වෙලා මර විලාප දෙදී ගඟේ ගහගෙන යන කෙනෙකුට කවුරු හරි ලණුවක් දාලා ගොඩට ගත්තොත් මොනතරම් සතුටක් දැනෙනවද? ඒ වගේ මහා සාගරේ කන්නත් නැතුව බොන්නත් නැතුව අතරමං වෙලා විඩාබර වෙලා ඉන්න මොහොතක නැවත් දැකලා කවුරු හරි ගොඩ කරගත්තොත් මොනතරම් සතුටක් දැනෙනවද? ඒ තරම් සතුටක් දැනෙනවා. හිතරන් සතුටක් දැනුණා. මේ ඉන්ද්‍රියන් වල සිර වෙලා අතරමං වෙලා විඳින දුක් ගැහැට එක්ක අපි ජීවත් වුනේ සංකල්පයක. සංකල්පවල අපි වහල්ලු බවට පත් වෙලා හිටියා. අපි කවුරුත් වහල්ලු කළේ නැති වුණත් ඉබේම අපි වහල් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා දේව ඇදහිලිවලට පුජ්‍යල ඇදහිලි වලට, පුජ්‍යල භාවනා ක්‍රම වේද වලට, ප්‍රතිපත්ති වලට අපි බැඳලා බැඳලා තියලා මේ ඔළුව කම්මලක් බවට පත් වෙලා තිබුණා. ඊට පස්සේ තමයි අර දිට්ඨි විසුද්ධිය ඇති වෙනවා. සීලබ්බත පරාමාස නැති වෙනවා. සීලබ්බත පරාමාස කියන්නේ එක එක ආගම් පටවන්න පුළුවන් කමන්නේ කාටවත් මේ ලෝකේ ඒ තත්ත්වයට ආවට පස්සේ. කිසිම එහෙම ඇදහිලි වලට රවට්ටන්න බෑ. විචිකිච්ඡාව තමන්ගේ පිළිබඳව ලෝකයේ පිළිබඳව සැකසහිත අනවබෝධයක් තිබුණා ඒක නැති වෙලා යනවා. එදා ඉඳලා මං කිසි භාවනාවක් හොයන්නේ නැහැ. මේ ධර්මයේ පිළිබඳව කිසිම විචිකිච්ඡාවක් නැහැ. කියන කරුණු අවිශ්වාසයෙන් කියන්නේ නැහැ. පුජ්‍යල යෝ මේව වග කී යුත්තු හැටියට නම් කරන්නේ නැහැ. තමාම විවෘතව මේ කරුණු වලට සාක්ෂි දරනවා, මේ කරුණු වල තහවුරු භාවය ඇති කරනවා කියන උජුපටිපන්න භාවය තුල දේශනා කරනවා. ඥායපටිපන්න භාවය තුල දේශනා කරනවා. මනස කියලා දෙයක් නැහැ. හැම මොහොතකම මම ගන්න දෙයක් තියෙනවා. මම කියලා කෙනෙක් නැහැ. මම ගන්න දෙයක් තියෙන්නේ. අවිද්‍යාවෙන් ඔබ විද්‍යාව උපදවා ගත්තොත් ප්‍රඥාව තුළ ඔබ නිසි ආකාරයෙන් දකිනවා. මාර දිට්ටි ගතන්නුතේ, මාර දෘෂ්ටියක් අරගෙන තියෙන්නේ. සුද්ධ සංඛාර පුඤ්ඤෝයං නයිද සත්ූප ලබ්බති. අර මාර දෘෂ්ටියෙන් නිදහස් වෙන්න මේ සංස්කාර පින්ඩකේට මමේ කියන සත්‍යයා කියන සම්මුතිය දරාගෙන ඉන්න මාර දෘෂ්ටිය නිදහස් වෙන්න. ඔබ ඉන්නේ මායයා වසඟේ. මායයා වසඟේ ඉන්නේ තණ්හා රති රගා නටනෝ. මාර දුවරු නටනෝ. මාර දුවරු උනාට ලස්සනයි. ලෞකික ලෝකේ තාස්වාදයක් තියෙනවා. ගින්දර වගේ, ලේ තවුරුණු ඇට කෑලි වගේ, මිරිඟුව වගේ ආස්වාදනීය ස්වરૂපයක් තියෙනවා. ආස්වාදයක් නෑ, ආස්වාදනීය ස්වરૂපයක් තියෙනවා. දැන් ලේ තවුරුණු ඇට කෑල්ලේ තියෙන්නේ ආස්වාදනීය ස්වરૂපයක්. බල්ල හපල හපල මිනිහගෙම මේ විදුලි මස් කැඩෙනවා එකෙන්. ඊළඟට මිරිඟුවේ තියෙන ජලමය ස්වභාවයක් ස්වરૂපයක් තියෙනවා. ජලය නෑ, ජලය නෑ. ඒ නිසා ලෞකික ලෝකයේ විස තැවුරුණු කේජු කෑලි වගේ කිව්වා. ස්වરૂපයක් තියෙන මුලාවක් තියෙන විසක් තියෙන හානියක් තියෙන. ඒ නිසා ඒ ලෝකෙට රැවටෙන්න එපා. නිතරම තමා දෙසට හැරෙන්න. තමා කියලා කෙනෙක් වෙන් කරගෙන තවත් දෙයක් ඔබේ අධ්‍යාත්මයේ ඇතුළ ගොඩනගන්නේ නැතුව හැමතිස්සෙම අලුත් වෙවි බලන්න. දැන් මේ මොහොතේ මමත්වයේ දෘෂ්ටිය ගලා යන්නේ කොයි ආකාරයටද? මේ මොහොතේ දැන් මමත්වයේ දෘෂ්ටිය ගලා යන්නේ කොයි ආකාරයටද? ආයි ඊළඟ විනාඩි බලන්න. ආයිත් බලන්න මමත්වයේ දෘෂ්ටිය කොයි ආකාරයටද ගලා යන්නේ. ආයිත් ඊළඟ විනාඩි අලුත් වෙලා බලන්න දැන් කොහොමද ගලා යන්නේ. ඒ හැම මොහොතකම පෙනෙයි අර පුජ්‍යලේ දකුණු දෙසට හැරුණාම වම් දෙස පේන්නේ නැත, අන්ධකාරයි. වම් දෙසට හැරුණාම දකුණු දෙස පේන්නේ නැත, අන්ධකාරයි. නැගෙනහිරට හැරුණාම නැගෙනහිර පේනවා, බස්නාහිර පේන්නේ නැත, අන්ධකාරයි. බස්නාහිරට හැරුණාම බස්නාහිර පේනවා, නැගෙනහිර පේන්නේ නැත, අන්ධකාරයි. මමත්වයත් එහෙමයි. එක දෘෂ්ටියක් දකිනකොට තව ජාලයක් වැසෙනවා, අන්ධකාරයෙන් වැසෙනවා. යම් මොහොතක දෘෂ්ටිය මමත්වයේ දුරු වුණාද එයාට සරුවඥ වෙනවා. සරුවඥ කියලා කියන්නේ හැම පැත්තක්ම ආලෝකමත් වෙනවා. එයාට නැගෙනහිරත් පේනවා, බස්නාහිරත් පේනවා, උතුරත් පේනවා, දකුණත් පේනවා, උඩ යට ඔක්කොමත් පේනවා. සරුවඥයි, සම්පූර්ණයි. සියල්ල දක්නා නුවණ හැම පැත්තක්ම පේනවා. ඒක කරුණකත් එහෙමයි. දැන් කරුණක් ගත්තත් ඒ කරුණෙත් තියෙන අඳුරු පැත්තක් සහ ලෝක පැත්තක්. තීන්දුවක් ගත්තත් ඒකේ හරි පැත්තක් තියෙන වැරදි පැත්තක් තියෙනවා. ලාභ පැත්තක් තියෙනවා අලාභ පැත්තක් තියෙනවා. සිතුවිල්ලක් ගත්තත් සිතුවිල්ලේ අවිද්‍යාත්මක පැත්තක් තියෙනවා ආලෝක පැත්තක් තියෙනවා හරි කියන පැත්තක් තියෙනවා. සුභයි කියලා ගන්නකොට අසුභ පැත්තක් ඒකේ තියෙනවා දෙයක් තියෙනවා. සුභයි කියලා ගන්නකොට සුභයි කියලා පැත්තකුත් තියෙනවා. සම්මේ සංඛාර අනිච්චා සියලු සංස්කාරකයෝ අත්හරින්න. අනිච්චය කියන්නේ අත්හරින්න. මැරෙනවා කියන එකට කියන්නේ වය ධම්මා සංඛාරා. අනිච්ච කියලා කියන්නේ නිච්ච කරගන්නේ නැති. නිත්‍ය කරගන්නේ නැති. අනිච්ච. සම්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති. ගැඹුරු නුවණින් ස්පර්ශ කරන්න. ගැඹුරු නුවණින් ස්පර්ශ කරන්න. ප්‍රඥාවෙන් දකින්න. ඔබේ මොළේ ක්‍රියාකාරීත්වය මේකට අවශ්‍ය කරන්නේ. චාරශීලී බුද්ධිය අවශ්‍ය කරන්නේ. මම මුකුත් නොකර මෙහෙම බණ අසාගෙන සිටීමෙන් ගලක් වෙන්නේ මේක නිවන් දකින්නත් බෑ. එතකොට හාමුදුරු මුකුත්ම කරන්න එපයි කිව්වනේ. එහෙම නොකර සිටීමෙන් නිවන් දකින්නත් බෑ. මේ හැමදේම ඔබේ විචාරශීලී බුද්ධියට ගන්න ඕන. මේ කරුණ වල ඇති යථාර්ථය කුමක්ද කියලා තේරුම් ගන්න. එහෙම නැතුව ඔබ අන්ධානුකරණේ ක්‍රියාවකට වැටෙන්න එපා. එහෙම වුණොත් ඔබ හැමදාම අහගෙනම ඉඳී එච්චරයි. හොඳින් අහන්න යෝනිසෝ මනසිකාරයේ දෙන්න ඊට අනුව ධර්මයට අනුව ධම්මානුධම්ම ප්‍රතිපත්ති ධර්මයට අනුව ජීවිතේ පෙරලා ගන්න. කල්යාණ මිත්‍රය තුය තුලින්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරපු සියලුම නිර්වාණ ධර්මයන් සාක්ෂාත් වෙන ක්‍රමවේදය පූර්ණේ කළා වෙනවා. කරුණ සියල්ල සම්පූර්ණේ කරන්න ඕන. ඔව්. සිංහයාගේ කකුල්. ඔව්. ඌරගේ කන්. ඔව්. ඌරගේ දත්. ඔව්. වලුරගේ ඇස්. ඔව්. ඔය විදිහට. එතකොට මේ සංකල්ප වල අපි මේ වහිනවට පස්සේ යනකොට කොහෙන් ආපද කියලා එකක් වුණා. ඔව්. ඒක බොහොම හොඳයි. ධර්මයේ කියන එක ප්‍රකාශනය කරන්න පුළුවන් හැම පැත්තකින්ම. චිත්‍රකලාකරුවට චිත්‍රයෙන් පුළුවන් ධර්මයේ කියන එක පෙන්වන්න. ඊළඟට ගායනය කරන්න පුළුවන් අයට ගායනිනුත් ධර්මයේ කියන්න පුළුවන්. දේශකයාට දේශනාවෙන් ධර්මයේ කියන්න පුළුවන්. ගුළු භාෂාවෙන්ුත් ධර්මයේ කියන්න පුළුවන්. ගුළු භාෂාවෙන් ධර්මය කියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ මාධ්‍යයන් වල හරි අපූරු දෙයක් තියෙනවා. ඉතින් මකර ඇඳලා මේ කුරුණෑගල තියෙන රිදී විහාරේ මකර මෙහෙම ඇඳලා මේ මකරගේ කටින් සිංහය එළියට පනිනවා. පෙන්නලා තියෙනවා. එතකොට මකරගේ කටින් සිංහය එළියට පනිනවා. මේ එළියට පනින ආකාරය දෙපැත්තට තියෙනවා. මොකද්ද මේ පෙන්වන්නේ? සිංහය කියලා කියන්නේ බුද්ධිමත් වේගවත් ඥානවන්ත සතා. එතකොට සිංහ රාජයාණන් වහන්සේ කියලාත් බුදුරජාණන් වහන්සේට කියන ශාක්‍ය වංශේ මකර කියලා කියන්නේ මේ සංසාරයේ මාරය, මාර බන්ධනය ආදී කොට ඇති අර ධර්ම කරුණු ටික එකදු පහදු කරලා ඉවර වෙලා ඒ කලාකාරයට සිතෙන ආකාරයට ඒ වයින් යම් යම් ධර්මානුකූල නිර්වචනයන් ගොඩනැගෙන විදියට එකදු පහදු කරලා කරන ලද භවයේ තියෙන භයංකාරත්වය පෙන්වන මකරා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ විහාරස්ථානය යොදවන්නේ දොරටු පාලකෙක් හැටියට. ඒ කියන්නේ මකරා සේවකේ බවට පත් කරගත්තා කියන එක. මාරයා සේවකේ බවට පත් කරගත්තා කියන්නේ මාරයා දමනය කළා කියන අදහසින් ඒ දොරටු පාලකේ බවට පත් කරන්නේ. දැන් අනිත් අය මාරයට සේවය කරනව මිසක් මාරයා සේවකේ බවට පත් කරගන්න බෑ. තණ්හා දාසේක් බවට පත් වෙන නිසා තණ්හාවෙන් දුර වෙන්න බැරි වුණොත් එහෙම එතන ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා අපි බලන්න ඕන මාරයා සේවකේක් කරගෙන ඉන්නවද, එහෙම නැත්නම් මාරයාට අපි සේවය කරනවද කියලා. මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රයන් වලට සේවය කිරීම දකින්නේ මාරයට සේවය කිරීමක් හැටියට. හැබැයි ඒකෙන් කිසි විටක ග්‍රාම්‍ය වෙන්නේ නැහැ. යහපත් දේ නොකරනවා, යහපත් ආකාරයේ දියුණුවක් ඇති කරගන්නවා, ය සම්මුති ලෝකෝත්තර කලමනාකාරීත්වයක් නොකරන නිකමෙබ් බවට පත් වෙනවායි කියලා මේක කියවෙන්නේ නැහැ. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන්. මාරයට සේවය කරන්නත් පුළුවන්. පුළුවන් නම් තමන්ගේ කටයුතු කරගන්න මාරගයා සේවකයෙක් කරගන්න පුළුවන්. ඈ එහෙම දෙයක් තියෙනවා. දැන් ඕන්නම් පාලනේ නොකරපු ගවයෙක් හරි අශ්වයෙක් හරි පිටේ නැග්ගොත් මොකද වෙන්නේ? එයාට සිද්ධ වෙනෝ පීඩාව විඳින්න නැගපු කෙනාට හරි අල්ලගත්ත කෙනාට. හැබැයි හොඳින් පාලනය කරගත්ත කෙනෙක් අශ්වයාගේ පිටට නගිනවා. ගවයෙක් බැඳලා කරත්තෙට නගිනවා. කිසි ගැටලුවක් තියෙනවද? දැන් එයාගේ රාජකාරිය එයා කරගන්න පාලනයක් වෙච්ච කෙනෙක්ගේ. ඒ කියන්නේ ඒක තමයි මාරයා සේවකේ බවට පත් කරගත්තා කියලා කියන්නේ. නැත්තම් ඒ පාලනයක් නැති හිත තුලදී වෙන්නේ සිද්ධ වෙන්නේ මොකද? අපිට සිද්ධ වෙනෝ ඔහු පස්සේ දුවන්න. ගවයෙක් නම් ලනු ඇදගෙන දිවුවොත් ඔහු පස්සේ අපිට දුවන්න වෙනවා. අශ්වයේ පාලනය නැතුව දිවුවොත් ඔහු පස්සේ දුවන්න වෙනවා. ඒ නිසා හොඳින් දමණය කරගත්ත හිත තුළ තමන්ට මාරයා සේවකේ බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ මකර තොරණයෙන් පැහැදිලි කරන්නේ සංසාරේ මේ භයානකත්වය. මාරයා මකර කියන අදහස මේක අනිත් රටවල් වලත් තියෙනවා. චීන වගේ රටවල් වලත් තියෙනවා. ඒ මකරගෙන් නිදහස් වෙන්න ඕන. ඒ මකරගේ බැල්මෙන් නිදහස් වෙන්න ඕන කියලා සංකල්පයක් ඇති වෙලා තියෙනවා. ඉතින් සංසාරයෙන් නිදහස් වීමයි ඒකෙන් අදහස් වෙන්නේ. කියන්නේ තමන්ගේ මමත්වයෙන් නිදහස් වීම. මේ මමත්වයේ කියන එක ස්වභාවය කිඹුලා වගේ තමයි. කිඹුලා ඉතින් කිරිමෙටිත් ගිලිනවනේ නේ. නොසෑහෙන සතෙක් නේ. මමත්වයත් මාරයෙක් වගේ තමයි. මමත්වයත් මාරයෙක් තමයි. තව වඳුර ගෑස් දෙක තියෙනවනේ. ගහෙන් ගහට දකින දකින පළතුරට පැනලා පැන කනවා. ඈ ඈ ඉතින් වඳුරු ඇස් දෙකක් තමයි මිනිස්සුන්ට තියෙන්නේ නේද? ඈ ඒකනේ තියෙන්නේ. ඒකනේ කෙලස් ගඟේ පීන පීන ඉන්නවා නේද? සංසාරේ කෙලස් ගඟේ පීන පීන ඉන්නවා. එයාට ගොඩට එන්න එයා කැමති නැහැ. ගොඩට එන්නම කැමති නැති කෙනෙක්. බුදුහාමුදුරුව දේශනා කරන්නේ හරියට මහණෙනි මේ ධර්මයට පිවිසෙනකොට මස්වේක් ගොඩට ගත්ත වත්තාවාගේ සලිත වෙනවලු. ලෝකෝත්තර දහමට සිත යොමු කරනකොට මනස මමත්වේ සලිත වෙනවා. ගොඩට ගන්න මස්සෙක් වාගේ කියලා කියනවා. ගොඩට ගන්න මස්සෙක් වාගේ සලිත වෙනවා කියන මේ ධර්මයට කැමති නෑ මමත්වේ. අර විශිෂ්ට ප්‍රඥාවකින් මෙහෙවන පුජ්‍යලෙක් මමත්වේ දුරු කරනවා මිසක් ලෙහිසි කෙනෙක් මමත්වේ දුරු කරන්න කැමති නෑ. මමත්වයට අත තියනවට කැමති නෑ. මමත්වයට අත තියෙනකොට හිතන්නේ අන්න මම පරාජය කරනවා, මම මාව නැති කරනවා ඈ කියලා හිතනවා. ඈ අපි කැමති වෙන්න ඕන මමත්වයේ නැති වෙනවට. මමත්වයේ තමයි අපිට මේ සියලු දුක් ගැහැට දෙන ප්‍රධාන සාධකය කියලා. ඉතින් අනිකුත් දේවල් වලත් ඒ කරුණු තියෙනවා. අලියෙක්ගේ මේ හොඬවැල වගේ තියෙන්නේ. එහෙම හොඬවැලකුත් තියෙනව නේද? ඔව්. අලියෙක හොඬවැලකුත් තියෙනවා. හොඬවැලකුත් තියෙනවා. ඒ කලාකරුවාගේ යම්කිසි නිර්මාණාත්මක ගුණයක් තුළ ධර්මයේ ගැප් කරලා තියෙනවා. ඒක බොහොම සියුම් ආකාරයෙන් විචාරශීලී බුද්ධියකින් බලන්න ඕන. ඒව නිරෝධයට සසරට හේතු වෙන ධර්ම කරුණු ඒව තුළ තියෙනවා. ඔව්. කන් තියෙනවා. ඌරගේ කන් පිළිබඳව විශේෂ අධ්‍යයනයක් කරන්න ඕන. සාමාන්‍ය ඌරට ඇසීමේ සම්බන්ධයෙන් මොනව හරි දෙයක් තියෙනවද විශේෂයක්? ඈ? තියුණු ඇසීමක් තියෙනවා ඌරට. ආ. වෙන්නේ තිතින් අපි කනට ඇලෙනවනේ නේද? ඒ තියුණු ඇසීමක් ඒ කියන්නේ කනට ඇසීමට ශබ්ද ඔස්සේ අසන්න කැමැත්තක්. වගේ දෙයක් තියෙන නිසා ශබ්දයට වඩාත් ඇලෙන කෙනෙක් වගේ නිසා ගුණයක් ග්‍රහණය කරන්න ඔය ඒ සතාව යොදා ගන්න ඇති කියන අදහසින් අපි ඒක දෙහා බලන්න ඕන. ඒක අපි අර ධර්මානුකූල නිර්වචනයකට එතෙන්ට එන්න ඕන. හොඳයි, අපි ඊළඟ දහම පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ලේසියෙන් තේරෙන දෙයක් නෙමෙයි. දැන් ඇහැ දුරින් තියෙන දෙයක් මෙහෙම පොඩ්ඩක් පෙන්වුවා මේක හොඳට තේරෙනවා. එහෙත් මේ ඇහැ සමීපේම තියෙන දේවල් පෙන්වනකොට අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ මමත්වයේ දිහා බලන්න හරිම අමාරුයි. ඉතින් ඒ නිසා අපි විවිධ හැඩයන් වලින් විවිධ ස්වරූප වලින් මේ මමත්වයේ ගැන කියද්දී ක්‍රමානුකූලව ඥානනේ ඇති වෙලා තමන්ට තමන්ගේ මමත්වයේ දකින්න සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටි ඉක්මවල දකින්න හැකියාව උදා වෙනවා. ඒක අහන්න වැඩිපුර දේශන අහන්න ඒ අහන තරමට මේ ඇත්තෝ යෝනිසෝ මනසිකාරයේ දේවි ධම්මානු ධම්මපටිපත්තියේ දේවි එවිට ඒ අවබෝධ කර ගැනීම හැකියාව උදා වෙනවා. ඒ වාසනාවක් ලබන්න පින්තුන් මහන්සි වෙන්න ඕනේ කියන කාරණේ අපි මතක් කරනවා. විශේෂයෙන් තමන්ගෙම උනන්දුව තියෙන්න ඕන. තමන් කල්පනා කරන්න මෙතන ඉඳලා මම ජරාව ඉක්ම වූ කෙනෙක් නෙමෙයි. මම මරණය ඉක්ම වූ කෙනෙක් නෙමෙයි. ඈ ප්‍රියයන්ගේ වෙන්වීම ඉක්ම වූ කෙනෙක් නෙමෙයි. ඈ අප්‍රියයන් එක්වීම ඉක්ම වූ කෙනෙක් නෙමෙයි කියලා ආදී වශයෙන් බලන්න. එහෙම බලනකොට ඒ සංවේග ධර්මතා තුළ Tamanට හිතෙනවා මේ සසර විමුක්තියක් මම ඉක්මනින්ම ලබා ගන්න ඕනේ. මේ භවයට පමණක් නෙමේ සසරටත් මම විමුක්තියක් ලබා ගන්න ඕන. ආයි කොයි කාලෙක බුද්ධ ශාසනයක් ධර්මයක් ශ්‍රද්ධාවක් ඇති වේද කියලා මම දන්නේ නැහැ කියලා තර්කයක් හදා ගන්න. දැන් මගේ තරුණ කාලෙත් මනස කියනවා මොකන්ද කියන්නේ? මේ ඔයා තාම තරුණයිනේ මොකට නිවන් දකින්නවද? එතකොට මම මනසින් අහපු දේ තමයි මම මැරෙන දවස පිළිබඳව හරියටම නිශ්චිත දවසක් කියන්න පුළුවන්ද? එතකොට කියන මං කිව්වා ඩෙන්ගු හැදිලා මැරෙනවා, සර්පයෝ ගහලා මැරෙනවා, ලුණ හැදිලා මැරෙනවා, අනතුරු වෙලා මැරෙනවා. විස්තරවර කියන්න පුළුවන්. එතකොට කියනවා මනස බෑ. එහෙම දවසක් කියන්න බෑ. එහෙමනම් මම අදහදම මේක දකින්න ඕනේ කියන අර උනන්දුව මං ඉස්සර කරගත්තා. නැත්තම් මේ ඇත්ත රැවටෙනවා. ඇත්තොන්ට කියන විස්රාම ගියාම පුළුවන්, පුතා කසාද බැඳලා ගියාම පුළුවන්, ලේලි ගෙදර ආවහම පුළුවන්, බබා පොඩ්ඩක් ලොකු වුණාම පුළුවන් කියලා පස්සට දානවා. එහෙම වෙන්න එපා, එහෙම කරගන්න එපා. ඈ ඒ නිසා අර විදියට මනසට දෙන්න ධර්මයක් මම අදාදම ධර්මයේ දකින්න ඕන. ධර්මයේ පමණයිම පිළිසරණ පිහිට පිණිස පවතින්නේ කියලා මනසට කියලා මනස බොහොම අමාරුවෙන් ඇදගෙන ඉන්න. මනස කැමැති අර කෙලෙස් ගඟේ පීන ඉන්න. මේ ධර්මයට ඇදගෙන එනවා කියන්නේ ගුඩට අදින මාළුවෙක් වගේ. කැමැති නෑ. වූ ප්‍රඥා බලයකින්. පටිසෝතගාමී ප්‍රතිපදාවක් තමයි මෙහෙවන් සිද්ධ වෙන්නේ. එහෙසේ මෙහෙවා තමන්ගේ අධ්‍යාත්මය